บุญทางสารนาสัจฉามิ บุญทางสัจฉามิ ธัมมังสารนาสัจฉามิ ธัมมังสารนาสัจฉามิ สังฆังสารนาสัจฉามิ สังฆังสารนาสัจฉามิ ดุติยังปิบุญทางสารนาสัจฉามิ ดุติยังปิบุญทางสารนาสัจฉามิ ดุติยังปิธัมมังสารนาสัจฉามิดุติยังปิสังฆังสารนาสัจฉามิ ดุติยังปิสังฆังสารนาสัจฉามิ ตติยังปิบุตรังสารนาสัจฉามิ ตติยังปิบุตรังสารนาสัจฉามิ ตติยังปิธัมมังสารนาสัจฉามิ ตติยังปิธัมมังสารนาสัจฉามิ ตติยังปิสังฆังสารนาสัจฉามิ ตติยังปิสังฆังสารนาสัจฉามิ ทิสารณะกัมมนังสัมปุนนัง ปาณาติ ปาณาติปาตาวิรมณีสิกขาปะทังสมาทิยามิ วิรมณีสิกขาปะทังสมาทิยามิ อดินนาดานาวิรมณีสิกขาปะทังสมาทิยามิ อดินนาดานาวิรมณีสิกขาปะทังสมาทิยามิ กามิสุมิจฉาจารา เวรมณี สิกขาปะทังสมาทิยามิ กามิสุมิจฉาจารา เวรมณี สิกขาปะทังสมาทิยามิ มุสาวาทา เวรมณี สิกขาปะทังสมาทิยามิ มุสาวาทา เวรมณี สิกขาปะทังสมาทิยามิ สุราเมรยมัจจปมาดัคคานาเวรมณีสิกขาปะทังสมาทิยามิ สุราเมรยมัจจปมาดัคคานาเวรมณีสิกขาปะทังสมาทิยาม ิทิสรณีนะสัทธิงปัญจสีลังธัมมังสาธุกังสุรักขิตังขัตวาอัปปมาเดนะสัมปาเดตනමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධා සම්පන්න කාරුණික පින්තුනි මේ පින්වත් හැම දිනාම අපි දිගටම කරගෙන යන මේ වැඩසටහන් මාලාවේ අද දවසේදී සහසම්බන්ධ වෙලා මේ වෙලාවේදී සූදානම් වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ අපිට වස්සග්ග පරිණාම කොට නිවනට නැඹුරුවක් කොට අපිට දේශනා කරන්නට යෙදුණු ඒ ශ්‍රී සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් බිඳක් නමුත් ශ්‍රවණය කරන්නට ඒක නිසා බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම උවමනාවෙන් හැමෝම ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍යයි බොහෝම කල්පනාවෙන් යුක්තව අපි පහුගිය ටිකේ සාකච්ඡා කළා පහුගිය සති කිහිපය තුල අංගුත්තර නිකායේ ආයෙත් භාගයේ එන ගිරිමානන්ද සූත්‍රයේ පිළිබඳව ගිරිමානන්ද සූත්‍රයේදී ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුන් වහන්සේ ළඟ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට ගිරිමානන්ද හාමුදුරුව බලන්නටයි කියලා ආනන්ද හාමුදුරුව ආරාධනා කරපු අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මේ දස ධර්ම සූත්‍රයේ දස මේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥාවන් පිළිබඳව පැහැදිලි කළා. මෙන්න මේ දස සංඥාවන් ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවන්ට උගන්වන්නට කියලා. ඉතින් අපි නිතර භාවිත කරන සූත්‍රයක් ගිරිමානන්ද සූත්‍රය. මේ සූත්‍රයේ දැක්වෙන දස සංඥා වලින් අපි ගිය සතියේදී කතා ගිය වාරයේදී කතා කළා අතමාචානන්ද සබ්බ ලෝකයේ අනිරත සංඥා කියන ලෝකයේ සබ්බ ලෝකයේ සියලු ලෝකයේ අනිරත සංඥාව නැතිනම් නොයලීම නම් මොකද්ද කියන එක අපි ගිය වාරයේදී කතා කළා. අද දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ අතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා ආනන්ද සියලු සංඛාර ධර්මයන්ගේ අනිත්‍ය සංඥාව මොකද්ද කියන එක. ඉදානන්ද වික්ඛු සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති ජිගුච්ඡති අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. ආනන්ද මේ ලෝකේ සස්නෙහි මහානතෙම සබ්බ සංඛාරේසු සබ්බ සංඛාරේහි සියලු ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ගේ නැතිනම් සියලු සංස්කාර ධර්මයන්ගෙන් එළෙනවා හරායති ලැජ්ජා සහගත වෙනවා ඒ වගේම jigucchati පිළිකුල් කරනවා මෙන්න මේකයි සියලු සංස්කාරේහි අනිත්‍ය සංඥාව කියන්නේ කියලා එතෙන්දි දේශනා කරනවා. ඒ වගේම අපි මේ සූත්‍රයේදීම අපි කලින් මුලින්ම කතා කළ මතක ඇති අනිත්‍ය සංඥාව දෙවෙනි සංඥා පළවෙනිම සංඥාව හැටියට අනිත්‍ය සංඥාවත් අපි කතා කළා. එතකොට එතනදී අනිත්‍ය සංඥාව කියලා කතා කළේ රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡති ඉති මේසු පංචසුපාදානඛණ්ඩේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. පංචපාදානස්කන්ධේ උදේවැය දකිනින් වාසය කරන තැන නැතිනම් එතන අනිච්ච සාක්ෂාත් කරන බව අපි එතනදී කතා කළා පළවෙනි සංඥාව හැටියට. ඊට පස්සේ මෙතනදී අපිට කතා කරන්න තියෙන්නේ අනිත්‍ය සංඥාව මෙතනදී වෙනස් වෙන්නේ සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන තැන. සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා කියනකොට පංච උපාදානස්කන්ධ ධර්මතාවයේ අපි කතා කරපු අනිත්‍ය ධර්මතාවයම තමයි අපේ භූමිය මට්ටමින් අපි කතා කරන්න වෙන්නේ. කාම භූමිය සත්‍ය හැටියට කාම භූමිය පරියාපන්න උනාය හැටියට. ඒ වගේම සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා කියනකොට රූප අරූප භූමි භේදයකින් තොරව සියලුම සංඛාර සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යකාම රූප අරූප කියන තුන් භූමියම ආවරණය වෙන විදිහට තුන් භූමියම යටත් වෙන විදිහට අපිට සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාව සාකච්ඡා කරන්න වෙනවා. එතකොට අපේ සියලු සංඛාර ධර්මයන් කියන එක පිළිබඳව සංඛාර ස්කන්ධය පිළිබඳව අපි කලින් කතා කරා. ඒකෙදී සංඛාර කියන එක ගැන අපි විස්තරාත්මකව කතා කරා. සංඛාරයේ විවිධ අර්ථ වලින් අපිට කතා කරන්න පුළුවන්. අපි ආයෝහන සංඛාරා කියලා විතරක් ගත්තොත් නිමිත්ත සංඛාරෝ, පවත්ති සංඛාරෝ, උපාද සංඛාරෝ කියලා මේ විදිහට අපිට සංඛාරයේ ප්‍රභේද රාශියක් තියෙනවා කියන එකත් අපි කතා කළා. එතකොට මෙතනදී මේ අද දවසේදී අපිට තියෙන මාතෘකාවේ තියෙන විශේෂත්වය තමයි සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියනකොට සියලුම සංඛාර ධර්මයන්ගේ අනිත්‍ය සංඥාව. එතකොට සබ්බ සංඛාරේසු කියන එක විග්‍රහ කරන අර්ථකථාව තුළදී සියලු සංඛාරයයි කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්, සත්‍ය ධර්මතාවයන්ගෙන් උපන් ධර්මයන් සත්‍ය නිරෝධයෙන් නිරෝධයට ලක් වෙනවා. එතකොට එතනදී ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් හේතුපටිච්ච සම්භූතං හේතුභගානිච්චති. හේතුව ඇති කලෙහිම ඇතිවීමත් හේතු නිරෝධයෙන් වෙන නිරෝධයක් සාක්ෂාත් කරනකොට ඇති වෙන ලක්ෂණ ටික, ප්‍රකට වෙන ලක්ෂණ ටික තමයි සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා කිව්වේ. එතකොට මේකෙදී අපි මූලික වශයෙන්ම විග්‍රහ කරගන්න අවශ්‍ය වෙනවා දැනුමක් වශයෙන් ගොඩනගා ගන්නේ නැතුව අපිට අපේ ජීවිතයේ කියන තැනින් සබ්බ සංඛාරයේ අනිච්ච සංඥාව වටහා ගන්නකොට අපිට ගොඩනගාගෙන තියෙන සියලු සංඛාර ලෝකයේ පිළිබඳව දැනුමක් ඇති කරගන්නට වෙනවා. දෙන්න තුනේ අපි හැමදාම කතා කරලා තියෙනවා, අපි මතක් කරලා තියෙනවා, රූපය ඇති තැනක, රූපය ගැටෙන තැනක අපිට කවදාවත් නුවණක් හෝ දැනුමක් අපිට පවතින්නේ නැහැ. රූපය තුල තියෙන රූපී අර්ථය අපිට කවදාවත් ප්‍රකට වෙන්නේ නැහැ. ඇහැට රූපයක් ගැටෙන තැනක ඒ රූපය ඇහෙන් දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. රූපේ පිළිගන්තව යම් සංඥාවක් යම් විඥානයක් පනවනව නම් පනවන්න තියෙන්නේ සම්පූර්ණම විඥාන කුත්‍යයක් තුලයි. එතකොට නැතිනම් මනෝමය සිද්ධියක් තුලයි. රූපේ පවතින ස්වභාවය තමයි දිත්තේ දිට්ඨමත්タン කියන ස්වභාවය, දැකීම දැකීම මාත්‍රයක් විතරයි කියන ස්වභාවය, සුතේ සුතමත්タン කියන ස්වභාවය, මුතේ මුතමත්タン කියන ස්වභාවය. ඒක තමයි රූපේ තියෙන රූපී අර්ථය. හැම වෙලාවකදීම ඇස් හමුවට පැමිණෙන්නේ අනාත්ම වර්ණ සතහන. අනාත්ම වර්ණ සතහන ඇති තැනක ඔක ඕලාරික වශයෙන් තේරුම් ගැනීම පහසු නිසමං කියන දේ තමයි ආලෝකයක් රූපයට පතිත වෙලා ඒ රූපයට පතිත වුණ ආලෝකය පරාවර්තනය වෙන එකයි අපේ ඇහැට පතිත වෙන්නේ. එතකොට ඒකද ආලෝකයක් කියලා ගන්නකෝ. ඒ පතිත වෙන ආලෝකය තුල පුද්ගල භාවයක් තිබුණේ නැහැ. අම්මා තාත්තා දුව පුතා දේවල් දොරවල් ආලෝකයේ තුල අම්මා තාත්තා තිබුණෙත් නැහැ පතිත වෙන්න කලිනුත්. ඒ වගේම පතිත වෙලා පතිත වුණාට පස්සේ ආලෝකයේ තුල අම්මා තාත්තා දුව පුතා බවක් තිබුණේ නැහැ. එතකොට සම්පූර්ණම අනාත්ම ධර්මතාවයක්මයි මේ ටික තුල තිබුණේ. මේ ආලෝකයේ පතිත වීමක් නැත්නම් එතන අන්ධකාරයේ මිසක රූප වෙනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට රූපය කියලා අපිට ඇහැට ගැටෙන්නේ ප්‍රසාදයේ විඳින්නේ හැම වෙලාවකදීම ආලෝක සංඥාවකින්. ආලෝක සංඥාව තුළ නැතිනම් වර්ණ සතහන කියන ධර්මතාවය තුළ තිබුණේ නැහැ වර්ණ සතහන තුළ අම්මා තාත්තා බවක්, දිවල් දොරවල් බවක්. අනාත්ම වර්ණ සතහනක් ඇති තැනක අපිට චක්කු ප්‍රසාදේ විඳීම නිසා නැතිනම් ඇහැේ විඳීම නිසා ඇති වෙනවා වේදනා සංඥා කියලා ධර්මතාවයක්. වේදනා සහ සංඥා කියලා දෙක. වේදනාව කියලා කියන්නේ සැප දුක් උපේක්ෂා වශයෙන් රූපය විඳින, රූපය අරමුණු කරන, රූපය අනුව බැසගත්ත මේ වේදනාව කියන කාරණාව නෙමෙයි. මෙතනදී විපාක ස්කන්ධයන්ගේ විපාක වේදනාව ගැනයි මේ කතා කරන්නේ. එතකොට ප්‍රසාදේ විඳීම නිසා හැදුණු වේදනා සංඥා දෙක මිසක පුද්ගලයේ සැප දුක් වශයෙන් විඳින වේදනාවක් මෙතන ඇත්තේ නැහැ. සම්පූර්ණම උපේක්ෂා මට්ටමේ පවතින ඇතිදේ ඇති හැටියට දැනගන්න, ප්‍රසාදේ විඳීම බිඳුනු හැටියට දැනගන්න තැන ඇති වේදනාව ගැනයි මේ කියන්නේ. එතකොට මේ වේදනාව නිසා මොකටද තව ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍ය නම් අර ස්පර්ශය කියන එක අරවන්නේ අමකහපු එළදෙනකට උපමා කර. එතකොට හැම වෙලාවකදීම මේ ස්පර්ශ ආයතන ටික කොතන ගියත් ස්පර්ශය නිසා වේදනාවක්මයි හටගන්නේ. ඒ වේදනාව කියන එක තුල ඇත්තේ නැහැ සැප දුක් උපේක්ෂා වශයෙන් ඇති වෙන වේදනාවක්. ඒ වේදනාව උපේක්ෂා මට්ටමේම ඇති විපාක ස්කන්ධයක් විදිහට විපාක ධර්මතාවයක් විදිහට පවතින විපාක වේදනාවක්. ඊට පස්සේ සංඛාරයේ තුල නැතිනම් මෙනෙහි කිරීම තුල මේ වේදනා සංඥා දෙක පිළිබඳවයි මෙනෙහි කිරීම සිද්ධ කරන්නේ විතක්ක විචාර වශයෙන් නැවත නැවත ඇසුරු කරන්නේ මේ දැනුණු වේදනාවේ ලක්ෂණයමයි. එතකොට මේ වේදනා සංඥා දෙකම ආහාර කරගෙන වේදනා සංඥා දෙකම ඉටු කරගෙන සංඛාරයේ වැටෙනවා. සංඛාරයේ ඇති තැනක සංඛාරයෙන් ගෙනල්ලා දෙන දේ තුල විඥානයේ සකස් වෙනවා. දැන් මේ විඥානන කුත්ති සිද්ධ වෙන තැන කොතනකටව ආශ්‍රව වශයෙන් කෙලස් වශයෙන් දැස ගැනීමක් තිබුණේ නැහැ. ස්පර්ශය නිසා ඇති වුණු වේදනාව කියන දේ ඇති වුණා උපේක්ෂා මට්ටමේමයි. උපේක්ෂා සහගත වේදනාවම වේදනාවත්ම වෙණෙහි කළා. ඒක සංඛාරස්කන්ධයයි. ඊට පස්සේ මෙනෙහි කරපු ඒ වේදනාව පිළිබඳ මෙනෙහි කරපු දේම දැනගත්තා. ඒක විඤ්ඤාණස්කන්ධයයි. දැන් මේ ටික තුල කෙලෙස් සිදුලා නැහැ. දැන් මේ කෙලෙස් නොයදුණු මට්ටමකදී කෙලෙස් හේතු නොවුණු තැනකදී ඊට පස්සේ පවතින ධර්මතාවය තමයි දැන් දැනගත්ත දේට හිතන බව. දැනගත්ත දේට හිතන කම. අනාත්ම ධර්මතාවයේ කුයි ගැටුනේ ගැටුන දේ අනාත්ම බවමයි දැනගත්තේ. අනාත්ම බවම දැනගත්ත දේ අරමුණු කරන්නේ දැන් දැනගත්ත දේට හිතන්නේ තමන් තුළ ඇති නිර්ණායක තුළ තමන්ගේ හැකියාවටයි හිතන්නේ. ඒ කෙනා ඒ රූපේ පිළිබඳ ප්‍රතික්‍රියා දක්වන්නේ තමන් තුළ තියෙන තමන්ගේ ඥාන දර්ශනයේ අනුව තමන්ගේ දර්ශනය අනුව. එතකොට අර ස්වාමින්වහන්සේ මතක් කරන්නේ රුපියල් 5000ක් කියන එක පොඩි ළමෙක් සහ අපිට පෙන්නකොට පෙනීම පැත්තෙන් දෙන්නටම සාධාරණ සහේතුකව මේක මේන තැනකදී ඒ පිළිබඳව ඇසුරු කරන්නේ අපි පොඩි ළමයා සහ අපි අපේ මනස තුල තියෙන දර්ශනේ මනස තුල තියෙන දැකීම. එතකොට ඒ සංඛාරය හැම වෙලාවකදීම ඒ රැස් කරගත්ත දෙයට හිතන එක. දැනගත්ත දෙයටයි අනාත්ම බව දැනගත්ත පොඩි ළමයා ළඟටයි මගේ ළඟටයි යනකොට වර්ණ සදාහන කියන තැන වේදනා සංඥා දෙකක් එනවා කියන තැන අනාත්ම විදිහටමයි පැමිණුනේ. ඒ පැමිණුණු අනාත්ම ධර්මතාවයමයි දැනගත්තේ. දැනගත්ත දෙයට හිතන්නේ හැබැයි ඒ කෙන කෙනා ළඟ තියෙන දෙයි දැනගත්ත දෙයට හිතන්නේ. දැන් දැනගත්ත දෙයට හිතනවා කෙන කෙනා ළඟ තියෙන දෙයි ඊට පස්සේ හිතන දෙය දැනගන්නවා. එතකොට හිතන දෙය දැනගන්නවා කියන තැන සම්පූර්ණම අවිද්‍යා සංඛාර වශයෙන් උපද්දපු වර්තමාන හේතු වශයෙන් රැස් කරගත්ත නිමිත්ත වශයෙන් යන්න පුළුවන් උපාදාන වශයෙන් අල්ලගත්ත භව වශයෙන් අතිත කරගන්න සුදුසු මට්ටමකට ගත්ත ධර්මතා ටිකකුයි අපි හැමෝම හදාගෙන තියෙන හේතුව. අවිද්‍යා සංඛාර සංඛා උපාදාන භව කියන මෙන්න මේ කාරණා ටික අපි අනාත්ම ධර්මතාවයේ ඇති තැනක අනාත්ම බව නොදකින අවිද්‍යාව නිසා ප්‍රපංච සංඥාවෙන් ඇසුරු කරනවා සංඛාමාන දිට්ඨි වශයෙන්. සංඛාමාන දිට්ඨි වශයෙන් ඒක ඇසුරු කරනකොට හැම වෙලාවකදීම තමන් තුල තියෙන දැනුම තමන් තුල තියෙන සංඛාරයේ තමන් තුල තියෙන කිලේශයේ තමන් තුල තියෙන ආශ්‍රවය දැනගන්නේ බාහිර ඇති බවට බාහිර තියෙන දෙයක් හැටියට තියෙන කෙනෙක් හැටියට. එතකොට අපිට ගෙවල් දොරවල් අම්මා තාත්තා යාන වාහන හම්බෙන හැම තැනකම ඇති යථා ස්වභාවය හම්බෙන හැම තැනකම තියෙන යථාර්ථය අන්න ඔය සිද්ධිය තමයි. එතකොට පොදුවේ අරගෙන මේ හැම තැනකටම කතා කරනවා සංඛාර ධර්ම කියලා. මොකද සංඛාරය කියලා කියන්නේ හැම වෙලාවකදීම ලෝකේ පිළියෙල කරන තැන. චේතනාහං වික්කවේ කම්මං වදාමි මහණෙනි මම චේතනාවෙන් චේතනාව කර්මයෙන් කියනවා. චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. සිතලයි කර්මය කරන්නේ සිත කය වචනේ යන සිදුරෙන්. සිතලමයි කියන්නේ සිතලමයි කරන්නේ. එතකොට අපි හැම ක්‍රියාකාරකමක් තුළම ලෝකේ පිළිබඳව යම්ම දර්ශනයක් අපි ළඟ තියෙනවා නම් ඒ හැම දර්ශනයම අපිට සංඛාරය මත පිළියෙල කරපු සංඛාරය මත ගෙනල්ලා දුන්න සංඛාරය මත ගොඩනගපු ලෝකයක්. සංඛාරය මත ගොඩනගපු ලෝකයක් වෙනකොට අපිට අපේ හිතගෙන නොදකිනතා හිතේ ඇත්ත නොදකිනතා අපිට සංඛාර ලෝකෙ එළියෙන් හම්බෙනවා බාහිරව හම්බෙනවා. හරියට අපේ මනස වගේ. අපිට කවදාවත් සංඛාර ලෝකෙ කියන තැන හම්බෙන්නේ නැහැ. ලෝකයක්ම හම්බෙනවා. ඇයි අපේ සංඛාරය පතිත කරලා තියෙනවා එළිය පැත්තට ආශ්‍රවේ පතිත කරලා තියෙනවා එළිය පැත්තට. උපාදාන වශයෙන් වැසගෙන අපි ඒ තුල නැවත නැවත හැසිරෙමින් ජීවත් වෙනවා. බාහිර ලෝකයේ තුල මේක නිසා ලෝකයේ නිත්‍ය සංඥාවකට පත් වෙන නිත්‍ය දර්ශනයකට පත් වෙන අපිට නිත්‍ය දර්ශනයකට අන්තුන තැනකදී අපි කොයි වෙලාවකවත් දකින්නේ නැහැ අපි හදාගත් සංඛාර ලෝකයේ පිළිබඳව. අපි හදාගත් සංඛාර ලෝකය කියන තැන යම් කෙනෙක් දකිනවා නම් ඒ දකින සංඛාර ලෝකය කියලා එතන දැක්කොත් දකින කෙනාට සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති දිගුච්ඡති සියලුම සංඛාර ධර්මයන්ගේ සංඛාර ධර්මයන්ගෙන් දැනෙනවා. ඒ වගේම ඒකෙදී යා හිරි ලැජ්ජා බවටපත් වෙනවා අට්ඨියති. ඒ වගේම හරායති දිගුච්ඡති කිනිකුල් කරනවා. පිළිකුල් කරනවා ඒ අපි සංඛාර වශයෙන් හදාගත්ත ලෝකයේ සංඛාරයේ විදිමින් විදින සංඛාරයේ බාහිරට දාලා බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධලා බලන මානසික මට්ටමේ කලකිරෙනවා. කලකිරුණොත් තමයි එයාට නොයල් වෙන්නේ. නොයල්ුණොත් තමයි මිදෙන්නේ. මිදුණොත් තමයි විචුනායයි කියන නුවණ ඇති වෙන්නේ. ඒක නිසා මේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන එක වඩන්න අවශ්‍යමයි. නිවන් දකින්න ප්‍රතිපදාව තුළ හම්බෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන එක. සියලුම සංඛාර ධර්මයන්ගේ අනිත්‍ය ධර්මතාවය කියන එක. එතකොට එයාට මූලික වශයෙන්ම දකින්න වෙන එක තමයි සංඛාර වශයෙන් ගොඩනගාගත් සංඛාර ලෝකයේ පිළිබඳව. සංඛාර ලෝකයේ දකිනකොට සංඛාර ලෝකයේ දැකීම තුළයි අපිට ඒකේ තියෙන යථාර්ථය ලෝකෙ තුල ලෝකයේ ඇති වුනේ මෙතන නේද කියන එක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අද අපිට ලෝකෙ මම ඉන්නව මට සාපේක්ෂව ලෝකයේ පරිබාහිර පුද්ගලයෝ ඉන්නවා. එතකොට මේක සම්පූර්ණම අපේ හිත මත ගොඩනගාගත්ත දෙයක් කියන දර්ශනය අපිට එළඹ සිටින්නේ ප්‍රකට වෙන්නේ නැහැ. අපිට මේ ලෝකය ආයතන ටිකින් හනලා ආයතන ටිකින් හොඳට මිශ්‍ර කරලා එකකට එකක් වෙන් කරන්න බැරි පිටි ගෝලයක් වගේ පාප ගෝලයක් වගේ අපිට හදලා දීලා තියෙනවා. එකකට එකක් වෙන් කරන්න බැරි විදිහට මේ එකකට එකක් වෙන් කරන්න බැරුව හදලා දීපු මේ සිද්ධිය තමයි අද අපිට වෙන් වශයෙන් දැකලා සංඛාර ලෝකයේ කියන තැන අවබෝධ කරගන්න වෙන්නේ. සංඛාර ලෝකය කියලා කිව්වේ අපි හැමදෙනාගෙම යම්ම භෞතික වශයෙන් ලෝකේ තියෙනවා කියලා තියෙන බවට එළඹ සිටින මට්ටමක් තියෙනවා නම් මෙන්න මේකයි සංඛාර ලෝකය. සංඛාර ලෝකය තුල රැවටෙන අපිට මේක මහ දෙයක් නොවුනට ආර්ය දර්ශනයට සාපේක්ෂව මේක බොහොම උමතු බවක්. අද දවසේදී ඔබ පිරිසක් මැදදී ඔබට මානසික රෝගයක් තියෙනවා කියන එක කියන්න පැකිලෙනවද එහෙම නැත්තම් පැකිලෙන්නේ නැතුව ලැජ්ජාවක් ඇති නොවි කියන්න පුළුවන්කම තියනවාද? අපිට මානසික රෝගයක් තියෙනවා. අපිට මානසික රෝගය අපේ ජීවිතයට බලපානවා කියන එක අපිට කෙනෙක් ඉස්සරහා කියන්න, තව කෙනෙක් එක්ක කතා කරන්න ඇත්තටම ලැජ්ජයි. අපිට මානසික රෝගයක් තියෙනවා නම් මානසික රෝගයේ තුල අපි පෙළෙනවා, පීඩාවටපත් වෙනවා. ඒ වගේම අපි මානසික රෝගයේ තුල ලැජ්ජාවටපත් වෙනවා. මානසික රෝගයේ තුල අපි පිළිකුලටපත් වෙනවා. මේ සංඛාර වශයෙන් ගොඩනගා ගන්න සංඛාර ලෝකයේ කියන තැනත් අපිට පවතින්නේ මානසික වශයෙන් ගොඩනගාගත්ත උමතු භාවයක්ම තමයි. මම ඔකෙදි මතක් කරන උදාහරණයක් තමයි අපේ සේනාසනයේ දෙනව එක මානසික රෝගී මහත්මේ. මේ මානසික රෝගී කෙනා හිතාගෙන ඉන්නේ ඒ කෙනා ආරක්ෂක ලේකම් කියලා. ඉතින් මානසික රෝගී කෙනා ආරක්ෂක ලේකම් කියලා හිතාගෙන අපිත් එක්ක ඇවිල්ලා කතා කරන්නේ ආරක්ෂක ලේකම්ට තියෙන ප්‍රශ්න ලියුම් ගහගෙන ඇවිල්ලා ලියුම් ටික පෙන්නලා, මම ආරක්ෂක ලේකම්, මට මෙහෙම මෙහෙම ප්‍රශ්න තියෙනවා, රටේ මේ වගේ බරපතල ප්‍රශ්න තියෙනවා, මේ ප්‍රශ්න ගොඩාක් මට තියෙනවා. එයාට ආරක්ෂකලේ එයාට ඇත්තටම එයාගේ ලෝකෙට ගිහිල්ලා අපි බැලුවොත්, එයාගේ මනසට ගිහිල්ලා බැලුවොත් ඇත්තටම එයාට ආරක්ෂක ලේකම්, එයාට ඒ විදිහම ප්‍රශ්න රාශියක් එයාගේ ලෝකෙ තුල එයාට විසඳන්න තියෙනවා. ඒ වගේම එයාට තව ආරක්ෂක ලේකම්ටත් එහාගේ ප්‍රශ්නයක් තියෙනවා. ගෙදර අය මට යන්න දෙන්නේ නැහැ මේ ප්‍රශ්න ටික විසඳන්න. මම ආරක්ෂක ලේකම් වෙලා ගෙදර අය යන්න දෙන්නේ නැහැ මට ප්‍රශ්න ටික විසඳන්න. දැන් ආරක්ෂක ලේකම් යම්තරමක් ප්‍රශ්න ගැටළු වලින් පීඩා විඳිනවා නම්, ප්‍රශ්න ගැටළු තුළ ආරක්ෂක ලේකම් පීඩණයට ලක් වෙනවා නම්, ඒ පීඩණය ඔහුට ඒ විදිහටම ලැබෙනවා. ඔහු ඒ විදිහටම ඒක විඳිනවා. එතකොට මේ මානසික රෝගිය දිහා බලනකොට මට සිතුන දේ තමයි අපේ උමතු බවත් අපේ රෝගයත් මේ මත්තමත් එක්ක වෙනසක් නැහැ. චේතනාවෙන් පිළියෙල කරපු, චේතනාවෙන් සකස් කරලා දුන්න ලෝකයක් එක්ක ගනුදෙනු කරන අපිට හැම වෙලාවකදීම හිතේම පවතින ආශ්‍රවමකින් ගෙනල්ලා දෙන ධර්මතා ටිකක්මයි දැනගන්නේ. අනාත්ම සංඥාවක් දැනගෙන දැනගත්ත අනාත්ම සංඥාවට හිතලා හිතන දේ දැනගන්නවා. චිතනදී දැනගන්න තැනකදී අපි සංඛාරයමයි අසුරු කරලා තියෙන්නේ. සංඛාරයම අසුරු කරන, සංඛාරයම මෙහි කරගත්ත අපි තුලම තියෙන ධර්මතා ටික අසුරු කර කර හිතාගෙන ඉන්නවා එළිය තියෙන දේ අසුරු කරනවා කියලා. හිතේම පවතින සංඛාරයත් එක්ක ගනුදෙනු කරන මම හිතාගෙන ඉන්නවා අක්කොච්චි මං අවදි මං, අහවල් මිනිසයා මට අද පෑන්නා, අහවල් මිනිසයා මට මෙහෙම මෙහෙම කිව්වා, අහවල් මිනිසයා මට බොහොම හොඳට කතා කළා, අහවල් මිනිසයා මට නිඳා කළා, අහවල් මිනිසයා මට ප්‍රශංසා කළා, මේ කෙනා මට බොහොම කැමති, මේ කෙනා මට බොහොම අකමැති. අපි සම්පූර්ණම අපි තුල තියෙන මනෝමය සංකල්පයක් තුල, සංඛාරයක් තුල අපි ගොඩනගාගෙන ඉන්න ඒ පුද්ගලයාත් ඇත්ත කරගෙන, අපිවත් ඇත්ත කරගෙන ඒ තුල තියෙන කාරණා ටික තුල අපි සම්පූර්ණව මුලා වෙලා ඒක ඇත්ත කරගෙන ජීවත් වෙනවා. අර මානසික රෝගී කෙනා මම ආරක්ෂක ලේකම් කියලා යම් විදිහකට හිතුවනම්, යම් විදිහකට කල්පනා කරානම් ආරක්ෂක ලේකම් කියන බාහිර ආරක්ෂක ලේකම්කම එයාගෙන් සම්පූර්ණව පරිබාහිර වුණා. ඒක යාට තියෙන තැන නෙමෙයි, යාට අයිති තැන නෙමෙයි, ඒක වෙනමම කෙනෙකුට තියෙන දෙයක්. නමුත් එයා ආරෝපණය කරගෙන ඉන්න මම ආරක්ෂක ලේකම් කියලා. ඒ වගේම දකින්න රූපේ දකින අපි, කෙනෙක් ගැන කල්පනා කරන අපි, ඒ කෙනාගෙන හිතන්න පුළුවන්කම තියෙන අපි අතර ආරක්ෂක ලේකම් කියලා එළියේ ඉන්න ආරක්ෂක ලේකම් තමයි Taman කියලා ආරක්ෂක ලේකම් Taman කෙරෙහි ආරෝපණය කරගත්ත මානසික රෝගියයි අතර කිසිමම වෙනසක් නැහැ. මොකද දෙන්නම කරලා තියෙන එකම සිද්ධිය. එයා Tamanට අයිති නැති ආරක්ෂක ලේකම්කම Taman කෙරෙහි ආරෝපණය කරගෙන ආරක්ෂක ලේකම්ගේ දුක විඳලා තියෙනවා, මම ආරක්ෂක ලේකම් කියන සැප විඳලා තියෙනවා. ඒ වගේම අපි රූපේ කෙරෙහි කවදාවත් අපිට හම්බ වුණේ නැති කවදාවත් දැනගන්න බැරි හිතන්න බැරි රූපේ ගැන හිත හිත අපි ඒ කෙනා බොහොම හොඳයි, ඒ කෙනා මට බොහොම කැමති, නැතිනම් ඒ කෙනා මට මෙහෙම මෙහෙම බැන්නා, ඒ කෙනා මට මෙහෙම මෙහෙම කිව්වා කියලා තව කෙනෙක් ගැන හිතනවා අපි ළඟම තියෙන ධර්මතා ටික මෙනෙහි කර කර. හැම වෙලාවකදීම අපි අපේ මනස තුලයි මේ කාරණා ටික ඇති වෙන්නේ. ඒකයි මොන විදිහේ දෙයක් කරන්න කියත් අපිට කර්ම රැස් වෙන්නේ. තව කෙනෙකුට බනින්න කියත් අපිට කර්ම රැස් වෙන්නේ, තව කෙනෙකුට ගහන්න කියත් අපිට කර්ම රැස් වෙන්නේ. හේතුව පුද්ගල භාවයේ අපි තුල ගොඩනගාගත්ත කෙනෙක්. එතකොට මේ සිද්ධිය යම් කෙනෙක් දැක්කොත් මේ සිද්ධිය තමන්ගේ දර්ශනයක් කරගෙන සහ මුලින්ම මේ දර්ශනය අවබෝධ කරගත්තොත් ඒ කෙනාට සබ්බ සංකාරේහි අට්ඨියති හරායති jigucchati සියලුම සංකාර ධර්මයන්ගේ අට්ඨියති එයා පිරෙනවා සියලු සංකාර ධර්මයන්ගේ මේ සංකාරප්පය මත හදාගත්ත මේ ලෝකේ නිසා එයා පිරෙනවා ඒ වගේම හරායති ලැජ්ජාවටපත් වෙනවා jigucchati පිළිකුල් කරනවා ලෝකේ රූපේ හීන ප්‍රණීත වශයෙන් අරගෙන කවදාවත් හම්බ නොවුණු රූපය ඇඳගෙන රූපයත් එක්ක ගනුදෙනු කරන අපි හරියට චරිත ආරෝපණය කරගෙන සෙල්ලම් කරන පොඩි ළමයි ටිකක් වගේ. අවුරුදු 50ට අපි ජීවත් වෙන්නේ මුංචි ළමයි ටිකක් සමහර විට හොරක් ඒ මුංචි ළමයාමයි. සමහර විට පොලිස් කාර්යයක් ඒ මුංචි ළමයාමයි. හොරක් ඒ ළමයා පොලිස් කාර්යයක් ඒ ළමයාම වෙනවා වගේ අපිට ලෝකයේ තුල ඒ චරිත ඒ ලක්ෂණ ඒ මානසික භාවයන් ආරෝපණය කරගෙන ඒ පුද්ගල භාවය අපිට ගොඩනගා ගන්නවා. එළියෙන් හොඳ කෙනෙක් අපිට දකිනවා, නරක කෙනෙක් එළියෙන් දකිනවා. එයා නරකයි කියන පුද්ගල භාවය අපි තුලම තියෙන ධර්මතා ටික පිරික්සනවා. අපි තුලම තියෙන ධර්මතා ටික කෙලෙසි අපි තුලම තියෙන සංඛාරය මෙනෙහි කරලා ඒක පතිත කරනවා බාහිර රූප ආයතනය මතට පතිත කරලා නරක පුද්ගලයෙක් හදා ගන්නවා. ඒ වගේම හොඳ පුද්ගලයෙක් හදා ගන්නවා. නමුත් කල් කිසියම් දවසක රූප ආයතනය තුල තිබුණේ නැහැ හොඳ බවක් හෝ නරක බවක්. රූප ආයතනය තුල හොඳ බවක් හෝ නරක බව තිබුණොත් එහෙම නරකයි කියන මිනිස්සයා තව කෙනෙකුට කල් කිසියම් දවසක හොඳ වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දේශපාලන චරිතයක් ගත්තොත් දේශපාලන චරිතය කෙනෙක් බොහොම හොඳයි කියනවා, කෙනෙක් බොහොම වටිනා මිනිස්සෙක් කියලා කියනවා. කෙනෙක් මහා හොරෙක්, මහා නරක මිනිස්සෙක් කියලා කෙනෙක් දෝෂාරෝපණය කරනවා, කෙනෙක් බනිනවා, දොස් කියනවා. කෙනෙක් බනින දොස් කියන තැනත් කෙනෙක් ගුණ කියන ප්‍රශංසා කරන තැනත් මේ නානත්වයේ ඇති උනේ කිසිම දවසක රූප ආයතනයේ මත නෙමෙයි. දේශපාලඥයාගේ රූපේ ෆොටෝ එකක් දිහා බලලා ෆොටෝ එක දිහා බලලා තමන් තුළ ඇති කරගත්ත සංකාර නිමිත්තත් එක්කයි තමන් හැමදාම ගනුදෙනු කරලා තියෙන්නේ. කවදාවත් දේශපාලඥයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් පත්තරෙත් තියෙනවා දේශපාලඥයාගේ ෆොටෝ එක. පින්තූරෙකුත් තියෙනවා අපි ළඟ ඒ දේශපාලඥයාගේම. ජීවී එකේ යනවා ඒ දේශපාලඥය ගැන විස්තර. ඒ වගේම අපේ ඇස් හමුවට ඇවිල්ලා තින්නවා ඒ දේශපාලඥය. දැන් කොයි දේශපාලඥයද ඔබට විඳින්න පුළුවන්, ඔබට දැනගන්න පුළුවන් කොයි දේශපාලඥයද? ජීවී එකේ කියපු පත්තරේ ෆොටෝ එකේ දැකපු දේශපාලඥයද? එහෙමත් නැතිනම් මේ ඇවිල්ලා ඉන්න දේශපාලඥයද මේ කොයි දේශපාලඥයද විඳින්න පුළුවන්? කොයි දේශපාලඥයද ඇත්ත දේශපාලඥය, ඇත්ත පුද්ගලයා? ඇවිල්ලා ඉන්න කෙනා ඇත්තයි කිව්වොත් ටීවී එකේ ගියේ එයා නෙමෙයි. ටීවී එකේ ගියේ ඇත්ත කෙනා වුණොත් ආවේ එයා නෙමෙයිද? ටීවී එක ඇත්ත වුණොත් පත්‍රයේ හිටපු එක බොරුවද? හැම වෙලාවකදීම බාහිර භෞතිකව ප්‍රත්‍ය ධර්මතාටිකේ වෙනස් බවක් නානත්වයක් තියෙන්න පුළුවන් දේශපාලඥයව හදපු. නමුත් බාහිර ප්‍රත්‍ය ධර්මතා ටිකක් ඇති තැනක දේශපාලඥයෙක් නොවුණු කොටස් ටිකක් ඇති තැනක අනාත්ම ධාතු ස්වභාවයක් ඇති තැනක අපි හදාගත්ත මානසික පසුබිම තමයි හදාගත්ත ස්වභාවය තමයි අපේ මනස තුල මේ අහවල් දේශපාලඥයයි කියන එක. සම්පූර්ණම දේශපාලඥ බව ඇති කරගෙන තියෙන්නේ ඒ මිනිස්යාගේ හොඳ හෝ නරක ඔක්කොම ඇති කරගෙන තියෙන්නේ අපි අපේ මනස තුල. හදිසියේ ඒ විදිහම රූපය තියෙන වෙන මිනිස්යෙක් වුණොත් අපි කතා කරපු සිද්ධිය ඇත්තක් වෙයිද බොරුවක් වෙයිද? ඒ විදිහම රූපේ තියෙන තව කෙනෙක් වුණොත් සම්පූර්ණම අපිට තේරෙනවා අපි මේ දේශපාලඥ මේ අහවල් කෙනා කියලා හිතාගත්ත මේ සම්පූර්ණ සිද්ධියම වැරදි කියලා. නමුත් රූපේ දේශපාලඥ වුණොත් අපි කාටත් ඒක බොරුවක් වෙන්න බෑ කවදාවත්. නමුත් අනාත්ම බවමයි රූපේ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය රූපේ අනාත්ම ලක්ෂණය ඇති තැනක දේශපාලඥයෙකුයි කියන ආත්ම බව ඇති කරගත්තේ, ආත්ම සංකල්පනාව ඇති කරගත්තේ අපි අපේ මනස තුල. එතකොට මනස තුල හදාගත්ත දේශපාලඥයත් එකයි අපි ඇලින් ගැටින් නින්දා ප්‍රශංසා කරන්න පෙළඹුණේ. මනස තුල හදාගත්ත දේශපාලඥයත් එකයි අපි එතකොට මේ කර්ම ටික සකස් කරගෙන තියෙන්නේ. දේශපාලඥයෙක් නැති තැනක දේශපාලඥයා හදාගත්ත අපේ මානසික මට්ටම, ආරක්ෂක ලේකම් කෙනෙක් නැති තැනක ආරක්ෂක ලේකම්ම හදාගත්ත මානසික රෝගියත් අතර වෙනසක් ඇත්තේ නැහැ. මෙන්න මේ සංඛාර ලෝකයේ කෙනෙක් දැක්කොත් සංඛාරයෙන් චේතනාවෙන් පිළියෙල කරලා සකස් කරලා දුන්න මේ ස්වභාවය දැක්කොත් අන්න ඒ කෙනා කලකිරෙනවා, පිළිකුල් සහගත වෙනවා. ඒ කෙනා මේ සංඛාර ලෝකයේ තුල පෙළෙනවා. ඒ කෙනාටයි එතකොට මිදෙන්න හේතුව තියෙන්නේ. එයා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක්ක මේක උමුතු බවක් කියලා. ඒකයි කියන්නේ පුතඥයි කියන එක කියන්නත් ලැජ්ජ වෙන්න ඕනේ අපි. මට පිස්සු කියන්න ලැජ්ජ වෙන්න ඕනේ වගේම මම පුතඥයි කියලා කියන්නේ මමත් ඒ මානසික රෝගී කියන එක. මේ මානසික රෝගී භවෙන් මිදෙන්න තමයි ලෝකෝත්තර දර්ශනයේ පෙන්වන්නේ. ලෝකය රූපය අල්ලගෙන ගහමරා ගන්නකොට ඇලෙනකොට සද්දේ ආරම්භය ඇලෙනකොට ගහමරා ගන්නකොට ගන්ධේ රසේ ස්පර්ශය ආරම්භය ඇලෙනකොට ගහමරා ගන්නකොට ආර්යයන් වහන්සේලාට පේනවා, ditthi සම්පන්න පුද්ගලයන්ට පේනවා ලෝකය සම්පූර්ණම මානසික රෝගීන් පිරිසක් වගේ. ලෝකයාම මුළු එක ආනතියකට, එක පැත්තකට නැඹුරු වෙලා, එක පැත්තකට ගහගෙන යනවා, ගලාගෙන යනවා. කාටවත් හිතෙන්නේ නැහැ මේ දේ වැරදි කියලා. ඒක තමයි ලෝක ස්වභාවය. මෙන්න මේ සංඛාරයේ ස්වභාවය යම් කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට අවබෝධ කරගන්න අවශ්‍ය පවත්‍ය යුතු සංඥාව තමයි පෙන්නේ කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. සබ්බ සංඛාරේහි අත්‍යයති හරායති දිගුච්චති අයං උච්චසානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. දැන් මේකදී ප්‍රායෝගික සංඥාවක් විදිහට අපි අපේ ජීවිතේට මේක යොදාගන්නේ නැති වෙනකන් ප්‍රායෝගිකව අපේ ජීවිතේට මේ සංඥාව හේතු කරගන්නේ නැති වෙනකන් අපිට මේක දකින්න ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක නිසා මූලික වශයෙන්ම සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥාව වඩන්න නම් අපි සංඛාරය කියන තැන අවබෝධ කරගන්න ඕනේ. මේකෙදි විග්‍රහ කළ යුතුයි සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියනකොට රූප අරූප භූමි මට්ටම තුලත් අපිට සංඛාරයේ තුල ලෝකය හදාගෙන සංඛාරයේ තුල ලෝකෙ පිළිවෙල කරගෙන දුක හදා ගන්න හැටි. නමුත් මම මෙතනදී අදාළ කරගන්නේ අපේ කෙලෙස් මට්ටමට අපිට පවතින ආශ්‍රවේ මට්ටමට සබ්බ ලෝකික සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියන තැන. එතකොට අපිට සියලු සංඛාරය පිළියෙල කරලා තියෙන්නේ රූපය අසුරු කරගෙන. ඒක නිසා සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියලා සියලුම සංඛාරයන්ගේ අනිත්‍ය කියන කොට අපි දැනගෙන ඉන්න ඕනේ. ඉස්සෙල්ලම අවබෝධ කරගෙන ඉන්න ඕනේ සබ්බ සංඛාරයේසු සබ්බ සංඛාරයේහි සියලුම සංඛාරයන්ගෙන් ගෙනල්ලා දුන්න දේ මොකද්ද? අපිට සංඛාරයෙන් තොර ලෝකයක් දැනගන්න පුළුවන් කමක් නැති වෙන්න ඕනේ. මේකෙදි කාරණා දෙකක් දකින්න ඕනේ. එකක් තමයි සංඛාරය කියලා කියනකොට සබ්බ සංඛාරය කියලා කියනකොට හැම වෙලාවකදීම කර්ම මට්ටම සහ විපාක මට්ටම කියලා දෙකක් තියෙනවා. විපාක මට්ටමේ තියෙන ලක්ෂණය තමයි ජීවිතේ වෙලා ජීවත් වෙන්න වැහිලා. ඒක පේන්නේ නැහැ. ජීවත් වෙන්න වැහිලා ජීවිතේ වෙලා පේන්නේ නැහැ. හැමදාම අපිට ප්‍රකට අපි කරන දේ අපේ ජීවිතේ කියන තැන අපිට ප්‍රකට නැහැ. කාටවත් ජීවිතය කියන්නේ මොකද්ද, ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියන එක ප්‍රකට නැහැ වගේ ජීවිතය කියන තැන කාටවත් ජීවිතයේ වූ ස්කන්ධ ටික හම්බෙන්නේ නැහැ. අපිට ප්‍රකට ජීවත් වුණ කෙනා කරන දේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් වෙයි ජීවත් වෙන කෙනා තමයි රූප බලන්නේ, ශබ්ද අහන්නේ, ගඳ සුවඳ විඳින්නේ, මේ කය පරිහරණය කරන්නේ, මේ ශරීරය වැඩ කරන්නේ ජීවත් වෙන කෙනාගේ කියලා කියන්න පුළුවන්. දැන් ජීවත් වෙන කෙනාගේ ලක්ෂණ ටික කිව්වා කියලා ජීවිතේ විස්තර කරාද කවුරුත්? නෑ. ජීවිතේ කතා කරේ නෑ. අපි ජීවත් වෙන කෙනාගේ ලක්ෂණ ටික කුයි කතා කරේ. එතකොට ජීවත් වෙන කෙනාගේ ලක්ෂණ ටික කතා කරනවා වගේ අපිට හැම වෙලාවකදීම විපාක සංඛාරේ විපාකයේ කියන තැන ගෙනල්ලා දුන්න තැන සකස් කරපු තැන අපේ ජීවිතේ වෙලා එතන නුවණක් විතරයි කතා කරන්න පුළුවන්, පවත් ගන්න පුළුවන්. ජීවිතේ දැනගන්න තියෙන්නේ අපිට නුවණින් අර්ථයකින් මිසක කවදාවත් ජීවිතය ගැන වෙන දැනගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ විස්තර කතා කරන්න. ඒ වගේ අපිට හැම වෙලාවකදීම ජීවිතයේ උනතන වැහිලා අපිට ජීවිතයේ උන සංඛාරය නැතිනම් විපාක මට්ටම ආවරණය වෙලා විපාක මට්ටම වැහිලා අපිට ප්‍රකට වෙන්නේ අපි කරන තැනකින් ජීවත් වෙන කෙනා කරන ලක්ෂණ ටික වගේ අපිට ප්‍රකට වෙන්නේ හැම වෙලාවකදීම අපි ගොඩනගාගත්ත තැනකින්. අපිට හැම වෙලාවකදීම ජීවත් වෙන කෙනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පරිහරණය කරනවා වගේ අපිට හැම වෙලාවකදීම ආත්ම භාවයේ කියන දේ නැතිනම් සංඛාරය කෙරෙහි ඇති කරගත්ත නව කර්ම මට්ටමින් තමයි අපිට ලෝකේ දැනගන්න පුළුවන්කම තියෙන්නේ. විඳින මට්ටමින්නේ අපි මේ දැනගන්නවා කියන දේ කතා කරන්නේ. අද බය වෙන්න දෙයක් නැහැ. අපි රූපේ දකිනවා කියලා රූපේ ගැන කතා කරන්නේම රූපේ දැනගන්න මට්ටම තුළින්ද? සද්දයක් ඇහෙනවා කියලා කියන්නේම අපි සද්ද දැනගන්න මට්ටමට ගිහිල්ලා ඉවර වෙලා. ගන්ධේ, රසේ, ස්පර්ශේ දැනගන්නවා කියලා කියද්දී දැනෙනවා කියලා කියන්නේ අපිට ඒ පිළිබඳව නව කර්ම මට්ටම සකස් කරගෙනමයි. හොඳට බලන්න, පේන්නේ ගෙදරමයි, පේන්නේ වාහනේමයි, පේන්නේ පුද්ගලෙකමයි, ඇහෙන්නේ අම්මගේ සද්දෙමයි, දුව පුතාගේ සද්දෙමයි, අපි අඳුරන මිනිස්සෙගේ සද්දෙමයි, කුරුල්ලෙක්ගේ සද්දයක්මයි ඇහෙන්නේ. අපිට සද්ද රූපෙම ඇහිලා රූපේ කෙලින්ම රූපෙම දැකලා රූපෙම දැනගෙන ඉන්න කෙනාවම දැනගෙන ඊට පස්සේ කෙලින්ම සුවඳ ගඳ සුවඳක්මයි මල් සුවඳක්ම ඇවිල්ලා ඒ වගේම ආහාර රසයක්ම අපිට දැනෙනවා. කෙලින්ම පුටුවක් දිව පැදුරක් එනේ ස්පර්ශයේ ස්පර්ශ වෙලා අපිට. එතකොට හැම වෙලාවකදීම අපිට දැන් මේ විපාක ටික කියන ජීවිතේ කියන තැන අපි වෙන් කරගෙන නැහැ. ජීවිතේ කියන තැන සහ නව කර්ම කියන මේ මට්ටම් දෙක දෙපැත්තට කරගෙන මේ මට්ටම් දෙක වෙන් කරගෙන නැහැ. ඒක නිසායි අපිට අම්මවම දකින්න පුළුවන්කම තියෙන්නේ. දුව පුතාවම දකින්න පුළුවන්කම තියෙන්නේ. දුව පුතා කතා කරන දේ මහන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා සබ්බ සංඛාරේ කියලා කියනකොට එතනදී සංඛාර ලෝකේ දැනගන්නකොට දැනගන්න වෙන්නේ හැම වෙලාවකදීම සංඛාරයේ මත දුව පුතා හම්බෙන තැන. සංඛාරයේ මත දුව පුතාගේ සත්‍ය කොට දගාගන්න තැන. සංඛාරයේ මත අනාත්ම රූපේ ආත්ම කරලා දකින මට්ටම. එතකොට අපිට විපාක ටික සහ අර මම කලින් කියපු නව කර්ම මට්ටම කියන දෙක දෙපැත්තට කරලා වෙන් වෙන වශයෙන් දකින්න සිද්ධ වෙලා තියෙනවා. නව කර්මය මට්ටමේදී තමයි හැම වෙලාවකදීම විපාක මට්ටමේදී නැතිනම් දැනගත්ත දෙයක හිතන තැන හිතනවා කියන තැනින් තමයි සසරද නිවනද කියන එක අපිට තීරණය කරන්න වෙන්නේ. දැනගත්ත දෙයක හිතනවා කියන එක ළඟින් ඒ ගේට් එක ළඟින් තමයි අපිට තීරණය කරන්න වෙන්නේ මම මේ ආරම්භනේ තුලින් සසරට යනවද නිවනට යනවද කියන එක. දැනගත්ත දෙයට අපි හිතන්නේ අපි ළඟ තියෙන දර්ශනෙන් නම් අපි ළඟ තියෙන ධර්මතාවටකින් නම් ඒක ගෙනල්ලා දෙන්නේ එළිය තියෙන දේ ගැන හිතනවා කියන තැන නම් දැනගන්නේ. එහෙනම් අන්න අපි සසරට යන්න හේතුව හදාගත්තා. ඒ වගේම අද අපි ප්‍රකට කරනවා නම් වඩනවා නම් මෙතන පවතින සංඛාර ලෝකයේ අවබෝධ කරගන්න. එතකොට අපිට අන්න නිවනට යන පාර ප්‍රකට කරගත්තා. මේකෙදි දකින්න එපා මේ කතා කරන දර්ශනය එක පාරම මේක අහගත්ත පමණින් මේ දැන් අපේ ජීවිතේ වෙලා සම්පූර්ණම මේක නිත්‍ය වෙලා මෙතනට එයි කියලා. අවදාවත් මේක නිත්‍ය වෙන්නේ නැහැ. ජීවිතේ වෙලා එකපාර අපිට සාක්ෂාත් වෙන්නේ නැහැ. ඒක වැඩි යුතු දර්ශනයක්. අනිත් ලෝකේ හැම දෙයක්ම කාමාවචරත් සම්බන්ධ කතත්තා උපචිතත්තා. අපි හැම දෙයක්ම මේ වෙලාවේදී රැස් කරගන්න එකයි කරන්නේ. නමුත් මෙතනදි තියෙන්නේ රැස් කර ගැනීමක් නෙමේ ලෝකෝත්තර සම්බන්ධ කතත්තා භාවිතත්තා. ලෝකෝත්තර කර්මයේ කළ බැවින් වැඩූ බැවින් එතකොට දැන් අද අපි මේ දේශනාව තුළද යම් වැඩිවීමක් අපේ මනසේ ඇති වෙනවා නම් මේ ධර්මතාවයේ දකින යම් දර්ශනයක් යම් විචාරණයක් ඇති වෙනවා නම් ප්‍රඥාවක් ඇති වෙනවා නම් මේ ප්‍රඥාව අපිට ලෝකෝත්තර දර්ශනයයි කියලා කියන්නේ නැති වෙන දෙයක් විපාකයේ පිණිස පවතින දෙයක් නෙමෙයි. හැම වෙලාවකදීම විපාකයේ ගැන නව කර්ම මට්ටම දැනගෙනම නව කර්මය ඇති කරගෙනම අද අපි දකින දේ මම ඔකෙදී මතක් කරලා ඇති උදාහරණයක් ක්‍රිකට් ගහන කෙනෙක් අපි ක්‍රිකට් ගහන්න ගියා වගේ දක්ෂ පිටිකරුවෙක් යන්න ඕනේ තැනට අපි ක්‍රිකට් ගහන්න ගියා වගේ පැයට කිලෝමීටර් 140 විතර වේගෙන් බෝලයක් පන්දුවක් එනකොට ඇස් දෙක පියාගෙන බැට් එක වනනවා වගේ අපිට හැම වෙලාවකදීම වේගින් අරමුණු නානත්වයක් එනකොට ආයතන හයෙන්ම අරමුණු එනකොට අපි අරමුණ ඇවිල්ලා අරමුණට හිතලා හිතපු දේ අරමුණ දැනගෙන දැනගත්ත දෙයට හිතලා හිතන දේ දැනගත්තට පස්සේ තමයි අපිට මේක රැවටිලා ඉවර වුණාම තමයි නුවණ එන්නේ මම මෙතන රැවටුණා කියලා. ගහලා ඉවර වෙලා නුවණ දැක්ක වගේ ආ බෝලේ ගියේ මෙහෙටයි කියලා දැක්ක වගේ වැට් එක වදනකොට ගියේ මෙහෙටයි කියලා පස්සේ දැක්ක වගේ අපි දකින්නේ හැම වෙලාවකදීම රූපේ ආවටත් පස්සේ දැනගත්තටත් පස්සේ. හැබැයි මෙහෙම බලනකොට මේක ලෝකෝත්තර දර්ශනය තුළ පුරුදු කරන්න මෙයාට පුරුදු කරනවා එක ලක්ෂණයක් බෝලේ එනකොටම දකින්න. ඒ වගේ අරමුණ එනකොටම දකින මට්ටමට ගන්න තමයි අපිට ප්‍රතිපදාව තියෙන්නේ. කෙනෙක් මේක වදලා පුරුදු කරලා අත්නොහැර කරොත් අත්නොහැර කිරීම තුළ එයාට යම් දවසක පුළුවන් නම් පෙරපසු නැතුව මේ කාරණාව අවබෝධ කරගන්න අන්න ඒ මට්ටම තමයි ප්‍රතිඵලය නැතිනම් ඵලය වෙන මට්ටම වෙන්නේ. පෙරපසු නැතුව අවබෝධ වෙන මට්ටම. එතකොට රූපය හම්බෙන රූපේ දෙවෙනි පාර මතක් කළා නෙමෙයි. එයාට පෙරපසු නැතුවම රූපය අවබෝධ වුණා ඒ වෙලාවේදී. අපි කිව්වොත් එකපාර අපි ඉන්න තැනකට රතිඤ්ඤයක් දැම්මොත්, ලොකු සද්දයක් ඇහුණොත්, එතනදී අපි ගැස්සිලා යයි. නමුත් මේ දර්ශනය අවබෝධ කරගත්ත කෙනෙක් මේ සියුම් මට්ටමේදීවත් එතනදීවත් ගැස්සෙන්නේ නැහැ. මොකද එයාට ඒ සියුම් තැනදී නුවණයි ඒ සද්ද ඇහෙනකොටම ඒ නිසා මෙහි හැදෙන හදාගත්ත දර්ශනයක් කියන එක එයාට ප්‍රකටයි. එයාට ඒ සද්දේ එන්නත් කලින් සද්දේ සද්ද මාත්‍රයක් පමණක් වෙලා සද්ද මාත්‍රයේ ඇති තැනක සද්දේ දැනගන්නවා කියන සද්ද මාත්‍රයක් ඇති තැනක වේදනා සංඥා දෙකක්ම සංකාරයෙන් දැනගන්නවා කියන මේ දර්ශනය ගෙනල්ලා දීලා දෙන ස්වභාවයකුයි තියෙන්නේ. පණිවිඩය පවරන්නේම සමත විපස්සනා කියන දෙන්නගෙන් තමයි නගර හිමියට මේ පණිවිඩය පවරන්නේ. කොයි වෙලාවකවත් අවිද්‍යාව බව සංඥා දෙකට දීලා නැහැ පණිවිඩය පවරන්නේ. අද අපිට අවිද්‍යාව බව සංඥා කියන දෙන්න තමයි පණිවිඩය අරගෙන එන්නේ සිව්මන්සලේ නගර හිමියට පණිවිඩය පවරන්න. පණිවිඩය පවරලා ඉවර වුණාට පස්සේ නගර හිමියා යනකොට තමයි අපිට නුවණක් එන්නේ. නගර හිමියා එළියට යනකොට තමයි, ගියාට පස්සේ තමයි නුවණක් එන්නේ. අර ආපු අවිද්‍යාව බව සංඥා දෙක හදාගත්තට පස්සේ තමයි නුවණක් එන්නේ වැඩේ වැරදුයි කියලා. එතකොට වැඩේ වැරදි කියලා මේ දකින දර්ශනය නිසාම අපි හදන්න පුරුදු වෙනවා සමත විපස්සනා දෙකට ඉඩ සලසලා දෙන්න පුරුදු වෙනවා. එතකොට ටික ටික මේක ප්‍රකට කරන්න එකපාර අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ක්‍රමක්‍රමයෙන් අපේ හිතට ප්‍රකට වෙනවා මේ වඩන එක තුළ සමත විපස්සනා කියන දෙදෙනටයි මේ පරිවිදේ පවර්ලා දී යුත්තේ කියන එක අපිට හැම වෙලාවකදීම ප්‍රකට වෙනවා. එතනදී මේ පින්නතුන්ටම ප්‍රකට ඇති යම් විදිහකින් තමන්ගේ ජීවිතය දිහාම ආපහු හැරිලා බැලුවොත් ඉස්සෙල්ලම මේ දර්ශනය අහන්න ගන්නකොට තිබුණ මනසක්, දැන් මේ දර්ශනය අහනකොට තමන්ට වැටෙන මනසක් දිහා ආවර්ජනා කරලා බැලුවොත්, හැරිලා බැලුවොත් තමන්ට පෙනේ ඉස්සෙල්ලා බොහොම අමාරුවෙන් තේරුම් ගත්ත දේ, බොහොම අමාරුවෙන් ගැට ගහගත්ත දේ දැන් ටිකක් මේක අහලා පහසුවෙන් දකින්න පුළුවන් කියලා. දැන් කරුණු ටික කියනකොටම කෙනෙකුට හිත අරගෙන යන්න පුළුවන්, ආ මේ කියන්නේ මෙතනයි, මේ කියන්නේ මෙතනයි කියලා. ඒ වගේම මේක තව ටිකක් ඉස්සරහට අපිට වදනකොට හැම වෙලාවකදීම හිත තියෙන තැනට ප්‍රකටයි. හිත කෙලස් ටිකක් වැඩි වෙනකොට, ආශ්‍රෝ ටිකක් වැඩි වෙනකොට ආපහු අතහැරෙයි. නමුත් ආපහු මේකට හිත තිබ්බ ගමන් ප්‍රකට වෙනවා. දැන් අපි ඔබටත් ඔබේ ජීවිතයේ තුල බණ ටික අහනකොට කොට දෙනෙක් කියන දෙයක් තමයි බණ අහන වෙලාවට නම් මේක ඇත්තමයි කියලා හිතෙනවා. නමුත් බණ ටික අහලා ඉවර වෙලා සායෝගික ජීවිතයට දැස්ස ගමන් හේතේ නෑ. හේතුව මොකද්ද? එකඟතාවයේ නැතිකම, සිහි නුවණ නැතිකම. බණ ටික අහනකොට තේරෙන්නේ ඒකාග්‍රතාවයේ තියෙනවා, එකඟ බව තියෙනවා, එතකොට අරමුණ ඇත්ත නේද කියලා හිතෙනවා. නමුත් Tamange hite wediima nathi nisa taraka vitaraka karana bawa nathinan me roope ætta pirisinda dakinne yana bawa nathi kama nisa eka nawata pratyaksha wenne neha. Eka nisa apita jeevithaye thula hama welawakadima meka bhavita karanna purudu wenna one. Satara satipatthanaya wadana kota satipatthanaya thulada apita prakata wenne satipatthana bhavanawa kiyana de thula අපේ මනස අරගෙන යන්නේ මේ කතා කරන දර්ශනයට. එතකොට සතිපට්ඨානය තුළ සිහිය පිහිටවල සතිපට්ඨාන භාවනාව කියන තැනට යනකොට අපිට ජීවිතේ හැම තැනකටම පෙරපසු නැතුව යන මේ සිහියක් තියෙන්න ඕනේ නිවන් දකින්න යන ගමනකදී. ලෝකය අවිද්‍යාවෙන් කතා කරන තැනක, අවිද්‍යාවෙන් හිනා වෙන තැනක අපිටත් හිනා වෙන්න පුළුවන් වෙයි විද්‍යාවෙන් යුක්තව. ලෝකය ලස්සනයි කියන තැනක අපිටත් ලස්සනයි කියන්න පුළුවන්. ඉති තියෙන ලස්සනකට නෙමෙයි ලස්සනයි කියලා තමන් තුළ හදාගත්ත සංකාර බව දැකලා. ලෝකය බොහොම දුකයි කියලා රූපයක් ගැන කතා කරනකොට තමන්ට තමන්ගේ හිතේ දුක හදාගත්ත හැටි, දුක නැති වෙන හැටි දකින්න පුළුවන්. එතකොට මෙහෙම හද බලන කෙනාට මෙහෙම දකින්න කෙනාට ඇලෙන්න ගැටෙන්න තැනක් හම්බෙන්නේ නැති තැනකට යන කම්මී මාර්ගයේ වැඩි. එතකොට සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියන එක ආයෝගිකව අපේ ජීවිතයට වදනකොට අපිට හසු වෙන්න ඕනේ සංඛාර වශයෙන්ම ගොඩනගාගත්ත ධර්මතා ටික. එතකොට මේකෙදි අනිත්‍ය සංඥාව ගැන කියනකොට අපි කිව්වේ පංච උපාදානස්කන්ධ පරියායෙන් අරගෙන රූපේ අනිත්‍යයි, වේදනාව සංඥාව සංඛාරේ විඥානේ අනිත්‍යයි කියලා මේ ධර්මතා ටිකේ අනිත්‍යම සාක්ෂාත් කරලා පෙන්නවා. මෙතනදී සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා කියලා කියනකොට සංඛාරමේ සංකල්පමේ ලෝකයක් තුල සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කිවෝ වගේ නැතේ කාමායානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කිවෝ වගේ සංකල්පයයි කාමයේ කිවෝ වගේ අපි කාමය කියන දේ ඇති කරගෙන තියෙන සංකල්පේ මතයි කියන තැනට හිත අරගෙන ඒ සංකල්පේ දැකලා සංකල්ප ලෝකේ දැකලා එයාට තමන්ගේ මනස පැත්තටම නැඹුරු වෙලා එතන තියෙන ඇත්ත දැකලා එතන කලකිරෙන එක එතනින් පෙළෙන එක, ඒකෙන් ලැජ්ජා වෙන එක, පීඩාවට පත් වෙන එක, පිළිකුල් කරන එක. මෙන්න මේ බවට කියනවා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාව වඩන්න නම් අපිට හැබැයි ප්‍රකට වෙලා තියෙන්න ඕනේ අනිච්ච සංඥාව කියන එක. අනිච්ච සංඥාව නැති කෙනාට සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන තැනට නම් එන්නේ නැහැ. අනිත්‍ය සංඥාව ප්‍රකටව තියෙන්න ඕනේ පංච උපාදානස්කන්ධ මට්ටමේ උදේ වැය බලන තැනකට එයාට සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥාව ඇති වෙන්න නම් අනිත්‍ය සංඥාව තුළ පංච උපාදානස්කන්ධේ උදේ වැය දකින්න අනිත්‍ය සංඥාව කියන එක තුළ ලෝකේ අනිත්‍යයක් තියෙනවා සංකත වූ අනිත්‍යයක් ඒ වගේම සංකත ධර්මතාවයන්ගේ අනිත්‍ය ඒ වගේම ස්කන්ධයන්ගේ අනිත්‍ය කියන තැන පංචපාදානස්කන්ධයේ උදේවැය කියන තැන අනිත්‍යකුත් තියෙනවා. මේ මට්ටමේ අනිත්‍ය දකින්න කෙනාම තමයි සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා එයාට රූපයෙන් හිත මිදෙනකොට නාම ධර්මතා ටිකට සිහිනේනවා නාම ධර්මතා ටිකේ පිහිටා සිටිනවා නාම ධර්මතා ටික මත හදාගත්ත ලෝකයේ අනිත්‍ය සාක්ෂාත් කරන එයාට අනිත්‍ය වෙන ඒ මොහොතේදී මිදෙන සංඛාර නිමිත්තක් ඇසුරු කර කර දුව පුතා මැරුණා කියලා හඬන වැළපෙන ලෝකය ඇත්තටම මානසික රෝගයක් නේද? ඒ වගේම මම අහවල් කෙනාට කැමති ආදරේ කියලා ඇලෙන ලෝකය ඇත්තටම මානසික රෝගයක් නේද? ඇලීම් ගැටීම් දෙකම ඇති කරගෙන තියෙන හරියට අපි මානසික රෝගීන් පිරිසක් වගේ නේද? මෙන්න මේ දර්ශනය එයාට ඇති වෙනවා මේ දර්ශනය තුළ සබ්බ සංඛාරේහි යටි යති හරායති ජිගුච්චති කියන මෙන්න මේ ඥාන දර්ශනයේ ලැබෙන්නවා. එතකොට මෙන්න මේකට තමයි අපිට අනිච්ච සංඥාව කියලා කියන්නේ. මේ අනිච්ච සංඥාව වඩන කෙනාට අනිච්ච සංඥාව ප්‍රකට කරගන්න කෙනාට හැම වෙලාවකදීම අනිත්‍ය වෙන ධර්මතාවයේ නිට්ටි වශයෙන් හම්බෙන්නේ නැති බව තුල එයාට අනාත්මය ප්‍රකට වෙලා අනාත්ම බව ප්‍රකට කරගන්න එයාට ආත්ම සංකල්පය තුල හදාගත්ත සුඛ සංඥාව දුරු වෙලා සුඛය කියන තැන දුරු වෙලා දුක එළඹ සිටිලා දුක්ඛ සංඥාව දැකලා ඒ වගේම සුභ ධර්මතාවයේ ගැන අසුභ ධර්මතාවයේ ගැන සුභයි කියලා හදාගත්ත එක දුරු වෙලා අසුභ සංඥාව එළඹ සිටලා මෙන්න මේ ධර්මතා ටිකේ එයාට ඒ සංඛාර ලෝකයේ තුල අවිද්‍යාවෙන් හදාගත්ත මානසික පසුබිම දුරු වෙලා සංඛාරේ Nirodhe සාක්ෂාත් කරන එයාට නිත්‍ය සංඥාව දුරු වෙලා එයාට කෙටියෙන්ම අනිත්‍ය කියන තැන වැඩිලා අනිත්‍ය සංඥාව සාක්ෂාත් වෙලා එතකොට අන්න ඕකයි සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥාව කියලා කිව්වේ. එතකොට ඒ ආස්තේන් ප්‍රශ්න ගැටලු තියෙනවද අහන්න? සමිනාසෙ මේ රෝබෝට් දෙකක් කරා මේ මෙහෙම හිතුවා ස්වාමීන් වහන්සේ එක පැයකට කෙනෙකුට සිතිවිලි 10000ක් කරනවා කියලා. එතකොට මේ කෙනාට පුළුවන් මේ එක ඉස්සන්න ස්වාමීන් වහන්සේට හැට කැම්පේන රූපයක්. ධර්මයේ මේ පේනවා, ඥානෙත් පේනවා. මෙහෙම හිමද තමන්න අකමැති කෙනෙක් හිටියේ. ඔව්. එතන තමයි යන්නේ එක එක කෙනා පේනවා කියන තුරු ගන්න එහෙම. එතකොට එතකොට ස්වාමීන් වහන්සේ අපිට අපිට අපිට හිතලා හිතලා හිතලා මම කරනවා මේ දැක්මයන් දැන් අපිට හිතලා හිතනවා මෙයා මේ මගේ හිත ඇතුළේ තියාගෙන හදාගත්ත කෙනෙක් කියලා. ඉතින් අපිට ඒ හිත ඇතුළේ හදාගත්ත කෙනෙක් කියලා අපිට එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ගෙන එහෙම දකින්න පුළුවන්. එහෙම හිතන්න පුළුවන් සම්. හිතන්න අපිට ඒ වගේ 10000ක් තමයි එනවල ඒ 10000 හැම හිතන්නේ අර හිතපුවෙක් කෙනා විතරක් එහෙම එහෙම වෙනවා නේද ස්වාමීන් වහන්සේ එතකොට ඒක දිනම් අපිට ඒ කාරණාව වල හිත පවත්තක් දැන් එක එක අපි බලලා එතන අපේ මනස තුලමයි ගොඩනගාගත්ත ධර්මතාවිකක්මයි දැනගන්නේ. හිතේ පවතින සංකාරයේ බාහිර අනිත්‍ය වුණු රූප නිමිත්ත පැත්තට බහාලලයි පුද්ගල භාවයේ ඇති කරගත්තේ. ආපහු බැලුවොත් ආයෙත් අර අනාත්ම ධර්මතාවය කෙරෙහිම ඇති වෙලා මේ රූපම කරගෙනව මිසක කිසිම දවසක අපිට මේ රූපය අසු කරන්න හම්බෙලා නැහැ නේද කියන තැන අපිට එළඹ සිටින තැනකට ආවොත් එහෙම මේ ලක්ෂණයම තමයි තව බොහෝ තැනක කොච්චර රූප නිමිත්තක් වෙනවා කිව්වත් අනිත් ස්පර්ශ ආයතන ටිකෙන් රූපය අසුර කරනවා කිව්වත් තියෙන දේ. ඕකෙදි කියන දේ තමයි කියන්නේ මොහොතේ වතුර ලුණු රසයි කියන්න මුළු මොහොතේම වතුර බීලා ඉන්න අවශ්‍ය නැහැ. එක තැනකින් වතුර බිව්වහම අපි දන්නවා මුළු මොහොතේම වතුර ලුණු රස තමයි කියන්නේ. ඒ වගේ අපිට එක රූපයක ඇත්තටම සංඛාරයේ මත ගොඩ නැගුණු දෙයක් නේද කියන එක අපි සාක්ෂාත් කරගත්තොත් එතකොට අපිට අනිත් හැම දෙයක්ම ප්‍රකට වෙනවා මේක සංඛාරයේ මත ගොඩ නගාගත්ත ලෝකයක් කියලා හිත මේ දර්ශනයේ හිත උපදවන මාත්‍රේම ඇති අපිට අනිත් 10000ම ස්වභාවය මෙහිමයි නේද කියලා ගණන් ගන්න දෙන්න. අනිත් 10000ම තියෙන ලක්ෂණේ මේකයි නේද කියන එක ප්‍රකට කරලා දෙන්න. එතකොට ඕකේ ගොඩාක් වෙලාවට පේන්නේ නැති වෙන්න හේතුව තමයි එහෙම අපිට එකක් විතරක් අපි කොච්චර බැලුවත් ඒක ඇත්තටම අනිත් ඒවා තුර පේන්නේ නැති වෙන්න හේතුව බලන එකක් අපිට හරියට සාක්ෂාත් වෙලා ජීවිතේ වෙලා නැතිකම එකක්. ඒ කියන්නේ ඒක අපිට සාම දර්ශනයේ තව කෙනෙක්ගෙන් දැක්ක දෙයක් හැටියට ඉගෙන ගත්ත පරතෝගෝසිය තුලින් ආපු දෙයක් හැටියට මෙනෙහි කරනවා මිසක සාම දර්ශනය අපි ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ, අපි දැකලා නැහැ. ඒක එක හේතුවක්. අනිත් එක තමයි අපි හැම වෙලාවකදීම දකින්න පුරුදු වෙලා ඉන්නේ ඇත්තටම රූපේ කියන තැන. අම්මා කියන තැනයි අපි විදර්ශනා කරන්නේ. අම්මා කියන කෙනා ගැන විදර්ශනා කළා කියලා අම්මා කියන තැන විදර්ශනා කළා කියලා එතන සාක්ෂාත් වෙන්නේ නැහැ. අම්මා හම්බෙන ස්කන්ධ ටික වෙන් වෙලා නැත්තම්. අම්මා හම්බෙනවා කියන ධර්මතාවයේ උත්තර ටික හම්බෙලා නැත්තම්. අම්මා හම්බුනේ කොතනද කියන එක සාක්ෂාත් වෙලා නැත්නම්. එතකොට ඒ තුල අම්මා ලෝකේ ඉඳලා ඉඳපු අම්මාගේ ඇත්ත බලලා නෙමෙයි. අපිට අම්මා හම්බෙන තැන සිද්ධිය දැකලා එතකොට සම්පූර්ණම අම්මා කියන බාහිර හම්බෙන සිද්ධියෙන්ම අපේ මනස නිදිලා තියෙනවා. අම්මා කියන එළියෙන් හම්බෙන සංඥාවෙන්ම අපේ මනස නිදිලා සමන්තුලට පතිතුණ මනසක් හැදිලා තියෙනවා. එතකොට ඒ තමන්ගේ පැත්තට යොමු වුණ තමන්ගේ පැත්ත දැකපු ඒ මනස අපිට ප්‍රකට වෙනකොට අනික් කොච්චර ධර්මතා තුල ආවත් සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියනවා වගේ තැනක තියෙන විශේෂ ලක්ෂණය තමයි එයා හැම වෙලාවකදීම හිත තියන්නේ මේ හැම දෙයක්ම සංඛාර නිමිත්තක් නේද කියන ඒ දර්ශනයට. ඒකයි මම කිව්වේ අනිත්‍ය සංඥාව සාක්ෂාත් කරපු කෙනාට තමයි මෙතෙන්ට මේක වඩා පහසු වෙන්නේ කියලා. මොකද අනිත්‍ය සංඥාව තුළ පංච උපාදානස්කන්ධයේ උදේ වැය බලනකොට එයාට ප්‍රකටයි සංඛාර වශයෙන් හදාගන්න ලෝකේ නැතිනම් රූපය ඈදන්නේ නැතුව විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං කියන එකට දිත්තේ සුතේ මුතේ ඇඳන්නේ නැතුව එයාට දිත්ත සුත මුත ටික වෙනමත් විඤ්ඤාතේ වෙනමත් ප්‍රකටයි. නැතිනම් නාම ධර්මතා ටිකයි රූපේ වෙන වෙනම ප්‍රකටයි. වෙන වෙනම ප්‍රකට වෙච්ච කෙනාට තමයි සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා හිතේ ඇති කරගත්ත ධර්මතා ටික වෙනමත් රූපේ වෙනමත් සම්පෙන්නේ. එතකොට රූපේ ලක්ෂණේ රූප 1000ක් දකිනකොට රූප ලක්ෂයක් දැක්කත් ඒ දකින හැමතැනකදීම අපි අපේ සංකාරයේ නේද අසුරු කරන්න කියන එකම තැනකටයි සිහිය පවත්පත් තියෙන්නේ. අපි එකම තැනකට සිහිය තිබ්බොත් එහෙම අපිට හැම වෙලාවකදීම අපේ මනසට නැඹුරු වුණ සිහියක් එන්නේ. අපේ එකම හිතට නැඹුරු වුණ සිහිය. හිතට නැඹුරු වුණ සිහියක් කියන තැන දකින්න විශේෂ අර්ථයක් හිතට නැඹුරු වුණ සිහියට රූප නිමිති ඇත්තේ නැහැ ඉතින්. හිතට නැඹුරු වුණ සිහියට එළියේ මම දැක්කේ එක පුද්ගලයෙක් ගැනයි. එතකොට දැන් එක පුද්ගලයෙක් ගැන දැකපු දර්ශනය දැන් අනිත් රූපේ දකිනකොට මේක ආයෙ මතක් කරන්න ඕන කියලා එකක් නැහැ. එතකොට රූපී අර්ථයෙන් රූපේ දැකලා නම් පුද්ගල භාවයේ අපි තුල ස්ථාපනය වෙලා නැතුව රූපී අර්ථයෙන් රූපේ ආම්බෙලා නම් රූපදානන්තයක් කියන විදිහක් නැහැ. වර්ණ රූපේ නම් වර්ණ රූපේ පමණයි. එතකොට ඇහැ රූප දෙක එතනින් ඒ රූපේ පැත්තට නැඹුරුතාවයක් ඇති වෙන්නෙම නැතුව අපිට සංඛාර ලෝකයෙන් ප්‍රකටයි නම් සංඛාර කියන ටික සියලු සංඛාරාර්ථයෙන් ප්‍රකටයි නම් එතකොට එතන අර්ථය එකම අර්ථයක් එකම තැනක් එතකොට ප්‍රකටයි. අපිට අපේ මනසම ප්‍රකටයි. අපි තුලම අපි හදාගත්ත තැන ප්‍රකටයි. එතකොට හදාගත්ත තැන ප්‍රකටයි කියනකොට ඒක ඇති කරන්න හේතු වුණ බාහිර 1000ක් රූප නිමිති බණන් ඒ රූප නිමිති අරපය රූපෙට දැස ගන්න කෙලෙසි හදාගත්ත එක තැනකින් අන්න ඒ එක තැන එයාට ප්‍රකටයි. නැත්නම් කෙටියෙන් කියනොත් ධම්මායතනෙ කියන තැනින් එයාට ප්‍රකටයි. ධම්මායතනෙ අල්ලගන්නවා. එතන එයාට ඇත්ත පවතිනවා. එතකොට ඒ කාරණාව තුළ එයාට හසු වෙන්නේ එක තැනකින්. එතකොට එක තැනකින් ඒක හසු වෙනකොට එයා නානත්වයකට යන්නේ නැහැ. නානත් සංඥාවන් නානත් ධර්මතාවයකට රූපනානත්යක් එයාට හම්බෙන්නේ නැහැ. රූපනානත්යක් පණවන්න වෙන්නේ රූපනානත්යක් හම්බෙන්නේ රූපේ ඇත්ත උන අපිට රූපනානත්ය තුළ පවතින සංඥානානත්යක් ඇදී. රූපෙන් මිදුණු අපිට එකම සංඥා එකම ස්පර්ශයක් පණවන්න වෙනවා මිසක එකම සංඥා එකම චේතනා පණවන්න වෙයි මිසක එකම විඥානයක් පණවන්න වෙයි මිසක අපිට විඥාන 1000ක් පණවන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපිට හැම වෙලාවකදීම දකින්න වෙනවා අපි හිත තුළ මේ සකස් කරගත්ත හිත තුළ මේ හදාගත්ත මේ සංඛාර ලෝකයේ කියන තැන අවබෝධ කරලා හිත කියන තැනින් ගොයම් මිටි අල්ලගත්තොත් මේක කපන්න ලේසි. ගොයම් ගහේ ගොයම් කරලේ වී ඇට ටිකෙන් මේක එකතු කරන්න ගියොත් එහෙම ගොයම් අඳුර එකතු කරගන්න ගියොත් ඒක ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා ගොයම් පඳුරින් මුලින්ම අල්ලගන්න වෙනවා. ඒ වගේ අපිට හිත ළඟින් මුලින්ම අල්ලගන්න වෙනවා සංඛාරයේ සුඩි පල්ලගන්න වෙනවා අනිත්‍යතාව සාක්ෂාත් කරගන්න වෙනවා. එතකොට මේ ලෝකෝත්තර දර්ශනේ එතනින් අල්ලගත්තට පස්සේ අපිට නිඳින්න ලේසි ආශ්‍රෝධික අර උඩින් ගොයන් ඇතු වලින් අල්ලනවට වැඩි. ඒක නිසා අපිට ඵලයෙන් අල්ලනවට වැඩි අපිට ලේසි අපේ මනස තුල හදාගත්ත බවින් අල්ලන එක. එතකොට මනස තුල හදාගත්ත එකින් අල්ලනවා කියනකොට අපිට මුළු ලෝකෙම වෙනම 1000ක් වෙලා ලෝකෙම වෙන වෙනම සංඥා නිමිති හසු වෙලා තියෙන්න බෑ. එකම සංඛාරස්කන්ධේ ලක්ෂණේ විදිහට අපි රැස් කරගෙන ඉන්න සත්‍යන සංඛාරස්කන්ධේ ලක්ෂණේ විදිහට අපිට හසු වෙලා තියෙනවා. අන්න ඒ විදිහට අපිට හසු වුණොත් ඒ කාරණාවේ ඇත්ත එතනම අපිට තමන්ගේ හිත තුළ මේක ප්‍රකට වෙනවා. ලෝක නිරෝධය කියන එක අපි තුළම අපිට ප්‍රකට වෙනවා මේ ස්කන්ධ ධර්මතා ටික තුළම. මෙතන උපවහන්සේ තප්පලෝකේ මේ මෙතන අනිත්‍ය කියලා ගත් එකේදී සාමින්වහන්සේ අතන කලින් පංච උපාදානස්කන්ධය එක්ක අනිත්‍ය කියන එකේදී ඒ දෙකම අනිත්‍ය කිව්වේ අර මේ නිකන් අල්පයන්න තියෙන එකද සාමින්වහන්ස? ඔව් අනිත්‍ය කියනකොට එන්නේ නිකන් අල්පයන් අල්පයන් දෙකන්නේ. අන්න සාමිනාස එක අරුණේ සාමිනාස එකක් තමයි මම මේ මම මේ අහන ප්‍රශ්නෙට මේ මුලින්ම කියන්න සාමිනාස අර මේ දවස්වල එක්තරා සාමිනාස කෙනෙක් ඔබ අර නොයිච්ච කියලා ඔය අනිත්‍යතන මේ අර පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍යත් නොයිච්ච කියලා කඩලා වෙනස් විදිහකට කියන ඒ ගැන මේ සාමිනාස මම මේ අහන්නේ දැන් අර පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය කියනකොට එතන නිකං අල්චයන්නයි චයන්නයි කියන එක පැහැදිලි සාමිනාස දැන් අර චත්තසංගණීය මේ චත්තසංගණීය සංගණනාවේදී අහලා තියෙන විදිහට ඇත්තට චත්තසංගණියේ ඒ ඒ සීඩී එකකුත් තියෙනවා සොෆ්ට්වෙයාර් එකකුත් තියෙනවා මේකේ ඒ පිටිපිටියම තියෙනවානේ එතන සාමින්වහන්ස විස්තර කරලා තියෙන්නේ මෙතන මේ දෙවණියට තියෙන මේ මේ සබ්බ සංකාරයේසු අනිච්ච කියන එක අර අය චයන්නයි චයන්නනේ මාත්‍රාණ චයන්න දාලා එතන සඳහන් වෙන්නේ නැයිච්ච කියන එකෙන් මොකද දැන් මේක සාමින්වහන්ස කියනකොට තේරෙනවා අර මුලින්ම අනිච්ච කියනකොට අපි දන්න විදිහටම නිච්ච නෑ කියන වගේ අදහසෙන් කියනවා දැන් මෙතන සාමින්වහන්ස මේ විස්තර වෙන්නේ සියලු සංස්කාර වලින් හැදිච්ච දේවල් වලට කලකිරීමෙන් බලන්න කියන එක නේද අර පස්සේ වචන ටිකනොත් ඒක කල්නාදේ චත්ත සංගණනීය සංගණනාවේදී මාත්‍රාණ කියන්න දාලා නොඉච්ඡ කියලා නේද එතන සඳහන් වෙන එක හරිද කියලා හිතනවා සාමිනාස ඒ ගැන ඔබ හන්දර පොඩ්ඩක් ඉස්සර කරගන්න නැත්නම් අපි ඒක පොඩ්ඩක් වෙස් බලලා කියන්න පුළුවන්ද ඒක වැරදි බුද්ධ ජයන්ත ත්‍රිපිටකයේම දාලා තියෙනවා නම් ඒක දක්වනවා එකක් අයිතික චත්ත සංගායනාව අපිට පරිශීලනය කරනවා චත්ත සංගායනාව කියන දැන් අනිච්ච කියන තැන මහත්ය අනිච්ච කියන තැන එහෙම කඩන්න පුළුවන් කමක් නැහැ මොකද භාෂාවෙන් ආපු නිරුක්තියක් තියෙනවා නිරුක්තියක් කියන්නේ ඔය පාලි භාෂාවේ තියෙන හැම පදයකටම හැම වචනයකටම ධාතු ප්‍රත්‍ය තුලින් ප්‍රත්‍ය බෙදලා තියෙනවා හැම ක්‍රියාපදයක්මත් හැම නාම පදයක්මත් ධාතු මූලයකින් හැදෙන පදයක්. ඒක අපිට ඕන විදිහට කඩන්න පුළුවන් කමක් නැහැ. මොකද මේවා සකස් වුණ භාෂා විදිහට හැම දෙයකම දක්ෂ ව්‍යාකරණයක් තියෙනවා. පාලි භාෂාව තුල, සංස්කෘත භාෂාව තුල ඒ කාලේ තිබුණ හැම ඒ භාෂා ටිකට ව්‍යාකරණයක් තියෙනවා. අපේ සිංහලේ ව්‍යාකරණේ නැති වුණාට පාලි භාෂාව තුල සහ සංස්කෘත භාෂාව තුල අපිට ඕන විදිහට එක අකුරක් වෙනස් කරන්න අයිතියක් නැහැ. ඒකේ ව්‍යාකරණයේ අනුව. එතකොට ව්‍යාකරණ සූත්‍රයෙන් ඕනේ ඒකට බලය ලබා දෙන්නේ අපිට ඒක වෙනස් කරන්න. මේ ව්‍යාකරණ සූත්‍ර ලියනකොට ව්‍යාකරණ සූත්‍ර ලියපු එකේ පළවෙනිම ලක්ෂණය තමයි ඊන වචන යුක්තං කියන එක. බුද්ධ වචනේ නොඉක්මවා පැවති යුතුයි කියන එක. ඒ කොයිම තැනකදීවත් බුද්ධ වචනේ ඉක්මවල නෙමෙයි ව්‍යාකරණේ සංග්‍රහ වුනේ. එතකොට ඒ කිසිම ව්‍යාකරණ ග්‍රන්ථයක ඒ කිසිම ව්‍යාකරණයක නැහිච්ච කියන තැනින් නැහිච්ච අනිච්ච කියන නකාරාන්තයට පරව ඉච්ච කියන දේ යොදලා ඉච්චති කියන ක්‍රියාපදයේ තියෙන ධාතු මූලයකින් නැහිච්ච අනිච්ච කියලා හදන්න පුළුවන් තැනක් පාලි භාෂාව තුළ ඇත්තේ නැහැ. එහෙම කෙනෙක් කියනවා නම් එයාට කියන්න ඕනේ චක්කච්ඡායන ව්‍යාකරණ සම්ප්‍රදාය තුලකෝ මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප්‍රදාය තුල රූපසිද්ධිය බාලවතාරයේ වගේ ව්‍යාකරණ පොත් තුල එයාට කොහෙන්ද පෙන්වන්න හයියක් තියෙන්නේ කොහෙන්ද ශක්තියක් තියෙන්නේ නැච්ච අනිච්ච කියන මේ පදයේ බෙදලා එයාට පෙන්වන්න පුළුවන් අයිතිය තියෙන්නේ කොහෙන්ද කියන එක ඊට පස්සේ ඒක ව්‍යාකරණයේ පැත්තෙන් ගත්තොත් පළවෙනි කාරණා ඒක බොහෝ විට ඔබ කෙනෙක් කියනකොට එයා ගන්න ලක්ෂණේ තමයි ගන්න අදහස තමයි නැහිච්ච කියන කි ඔය විදිහට පදේ පිටන්න යන කෙනා ව්‍යාකරණයේ පස්සේ ලියපු එකක් ඒකෙදි දෝෂ සහිතයි කියලා ඒක කඩලා තමයි ඔබ දෙන්නේ. ඊට පස්සේ ඒකෙදි දර්ශනීය විදිහින් ඒ පැත්තෙන් ගන්න නැහිච්ච කියන තැන කැමැති නොවන අර්ථයෙන් අනිත්‍යයි කියන තැන නම් කතා කරන්නේ කැමැති නොවෙන්නේ මහත්ය මොන දෙයකටද? කැමැති නොවෙන්නේ තමන්ට හම්බෙන රූපයකට. කැමැති නොවෙන්නේ ඇත්තටම පුද්ගලයෙකුට නම් පුද්ගලයෙකුට කැමති වෙන්නේ නැහැ දෙයකට නම් දෙයකට කැමති වෙන්නේ නැහැ එතකොට කැමති නොවෙන දෙයක් තියෙනවා දෙයක් තියෙන නම් දේ නිට්ටය වුණ තැනක අපි කතා කරන අර්ථයෙන් නිට්ටය වුණ තැනක තමයි ඇති දෙයකට කැමති නොවුනත් අකමැති වුණත් එකම දේ කැමති වුණාද නැද්ද එකම දේ තමයි අනිත්‍ය කියන තැන අපිට හැම වෙලාවකදීම හසු වෙලා තියෙනවා එතකොට කැමති වුණාද අකමැති වුණාද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ කැමති වෙන්නත් අකමැති වෙන්නත් උපේක්ෂා සහගත වෙන්නත් ලෝකෙ තුල භවයේ පිහිටන්න පුළුවන් සංඥා භවයේ පිහිටන්න පුළුවන් තැන කෙලින් හම්බෙච්ච එකයි ප්‍රශ්නේ. එතකොට භවයේ පිහිටන්න පුළුවන් විදිහට එළිය හම්බෙච්ච තැන ඇත්ත දකින්නයි මෙතන මේ කාරණාව තුළ විග්‍රහ කරන්නේ. අනිච්ච සංඥාව කියනකොට අනිච්ච සංඥාව තුළ පංච උපාදානස්කන්ධයේ උදේවැය තනින් පෙන්නලා සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියනකොට සියලුම සංඛාරයේ අනිච්ච සංඥාව කියනකොට හැම වෙලාවකදීම මේ අනිච්ච දෙතල තියෙන්නේ මේ විදිහට මේ ලබාගත් කෙනාට සංඛාර මට්ටමින් උපකතයි හැම වෙලාවකදීම අනිත්‍ය කියන ධර්මතාවයේ පංච උපාදානස්කන්ධය උදේවැය කියන එක තුළ කාම භූමියේ සත්‍යයට කාම භූමියේ පරියාපන්න කියලා ස්කන්ධ ධර්මතාව පහ තුළ හදාගත්ත දේ වගේ රූපාරූප භූමිය තුළද මේ සියලුම සංකත සංඛාර ධර්මයන් අනිත්‍යයි කියන තැන වෙනල දෙනවා සබ්බ සංඛාරයේ අනිත්‍ය සංඥා කියන එක. ඕකේ බොහොම ගැඹුරු ලොකු අර්ථයක් නැතුවයි ඔය ටික කතා කරන්නේ. කියන්නේ ඔය අනිත්‍ය සංඥා දෙකක් ඔකෙදි අතුලත් කරලා තියෙන්නේ. එතකොට චක්ක සංගායනාවේදී පැහැදිලිව කියන්න පුළුවන් අනිච්ච කියන එක යොදලා තියෙනවා නම් චක්ක සංගායනාවේදී ඒක වැරදි. අනිච්ච කියන එකට මහප්‍රාණ මොකද මහප්‍රාණ අපට හඳුන්වන්න විදිහක් නැහැ. චක්ක සංගායනාව තුල සාමාන්‍යයෙන් වැරදි අඩුපාඩ සමහර දැන් අපිට පරිශීලනය කරනකොට අපිට පරිශීලනය කරනවා එතකොට අපිටත් හසු වෙලා තියෙනවා. එතකොට මේ මේ හසු වෙනකොට අපිට එක වචනයක් තුළ එක අකුරක් අරගෙන කතා කරන්න අයිතියක් නැහැ. මේක විසමයි කියලා අපිට ඒකට ව්‍යාකරණයේ සාක්ෂි සපයනවා. ඒ වගේම ව්‍යාකරණාර්ථය සහ ධර්මාර්ථය කියන එකත් ඊට පස්සේ නිවන් නිර්වාණගාමී ප්‍රතිපදාවට ඒක අපිට කොතෙක් දුරකට හේතුයිද කියන එකත් අපිට පෙන්වනවා. මෙන්න මේ කාරණා ටික ඔක්කොම සසඳලා බලලා අපිට කියන්න වෙන්නේ හැම වෙලාවකදීම නෛච්ච අනිච්චද අනිච්ච අනිච්චද කියන එක ගැන කතා කරන්න වෙන්නේ. නෛච්ච අනිච්ච කියන එක කිසිම දවසක ඔය කියන අර්ථයේ ස්කන්ධ කියන තැනක ওই විදිහට යොදන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙම කෙනෙක් කියනවා නම් එයාට ව්‍යාකරණ සම්ප්‍රදාය තුළ ඒක කතා කරන්න පුළුවන්. ව්‍යාකරණ සූත්‍රේ දක්වන්න කියන්න මෙන්න මේ සූත්‍රවල බලයෙන් නෛච්ච අනිච්ච කරගත්තී කියලා. ඊට පස්සේ නිර්වාණගාමී ප්‍රතිපදාව තුළ භවනිමි භවය නැතිනම් නිකාන්ත සංහාව පතිත වෙන්න එළිය දෙයක් නැති බවට හම්බෙන්නේ නැති තැනකට කැමැති වෙන්න හෝ අකමැති වෙන්න දෙයක් හම්බෙන්නේ නැති තැනට මේක පතිත වෙන්නේ කොහොමද කියන එක ඒක අහන්න. එතකොට ওই ප්‍රශ්නෙට මම හිතනවා ඒකට ඒ කෙනාට සාර්ථක උත්තරයක් දෙන්න පුළුවන් සහේතු පදනමක් තියෙන්න ඕනේ කියලා. හොඳයි කාරණා සාමාන්‍ය සැරේ අනිච්ච කියලා වචනයක් දැන් අපි ගොඩක් පාවිච්චි කරන මේ පොල්වත්ගේ බුද්ධරක්ෂිත සාමණේරයන්ගේ ඩික්ෂනරියේ ඒකේ අනිච්ච කියලා වචනිකුත් තියෙනවා සාමාන්‍යයෙන්. ඒක අනිච්ච කියලා උන්වහන්සේ තරම් කළ තියෙන්නේ ආකාරහිත তৃෂ්ණා නැති කියන එක. ඒකකොට අර එතන එහෙම අනිච්ච කියනකොට ඒ කියන්නේ ආකාරහිතව බලනවා කියන අදහසක් එන්න පුළුවන් ද කියලා හිතුණා. ඒ පොල්ලත්ගේ බුද්ධ රක්ෂිත සාමීන් වහන්සේගේ පාලි සිංහල ශබ්දකෝෂය ගත්තම ඒකේ සාමීන් වහන්සේ අනිච්ච මාත්‍රාන් තැන්න තියෙන අනිච්ච කියන එකකුත් තියෙනවා. නිකන් අනිච්ච කියන එකකුත් තියෙනවා. අනිච්ච කියන එකේ උන්වහන්සේ එතන විතර ඒකේ තියෙන්නේ ආකාරහිත তৃෂ්ණා නැති කියන එක. එතකොට අන්න ඒ එතනත් එහෙම වචනකුත් තියෙනවා. එතකොට මේකේ අර ඉච්ඡ කියලා තියෙන්නේ තියෙනකන තියෙන්නේ ආසයිද කියනවා වගේ. ඔබට නම් තමයි තමයි හරියට කියන්න. ඒතර ඉච්ඡ කියලා වචනේ තියෙන්නේ කැමැති වෙන කැමැත්ත ඇති කියන එක. ඒ ඩික්ෂනරිය අනිච්ච කියන්නේ ආසාරහිත. නොකමැති කියන අර්ථය. ඔව්. ඒතර එහෙම ආසාරහිත কৃষ্ণ නැති කියන අයතෙන් ඒතර සාමාන්‍යයෙන් පාලි ව්‍යාකරණ වලින් අනිච්ච කියලා ඉච්ඡ කියන කේලා විරුද්ධතාවය තියෙන විදිහට ඒ ඩික්ෂනරිය නම් සමහන් වෙනවා. පාලි ව්‍යාකරණය කියලා පෙන්නයි අපිට සමමංක දෙකම අපිට ගැලපෙන්න ඕනේ කියලා දර්ශනයේ අනිච්ච කියන තැන යොදලා තියෙනවා නම් ඔය ඡයන්න. එතකොට අපිට රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා කියලා කතා කරනකොට රූපේ අනිච්ච බවයි වේදනාවේ අනිච්ච බවයි සංඛාරයේ අනිච්ච බවයි විඥානයේ අනිච්ච බවයි ඔය දර්ශනේ ඔය කැමති නොවන අර්ථයට මොදලපොඩ පොඩ්ඩක් විස්තර කරන්න මම නැතමන එතන එතන කප්ප සංගානනා සඳහන් වෙලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියන තැන මේ මාත්‍රාන් කියන්නේ නේ එතන අනිත්‍ය කියලා නිකන් අල්පයන්න කියන්නේ සඳහන් වෙන්නේ. එතකොට සම්ප සංකාරයේසු අනිත්‍ය සංඥා කියනකොට සියලුම සංකාර ධර්මයන්ගේ කැමැති නොවෙනවා කියන අර්ථයෙන් සබ්බ සංඛාරයේ සබ්බ සංඛාරයේහි අත්‍යීති හරායති චිකුච්චති කියන තැනදී එතකොට මේ කතා කරන අනිච්ච සංඥාව කියන්නේ දැන් මේ කතා කරන අනිච්ච සංඥාව තුළ සියලු සංස්කාර ධර්මයන් කියලා කතා කරනකොට මොන සංස්කාරයේද උසන කතා කරන්නේ කියන තැනට ඉඳන් ගලපල කියන්නේ කාරණා එතන දැන් මේ මාත් තේරුම් ගන්න උත්සාහ කරනවා නේද කාරණා එතන දැන් මට හිතෙනක මම කියන්නම් ස්වාමීන් වහන්සේ එතන වල එතන සඳහන් වෙන දැන් ඔබාන්සේ විස්තර කරනකොට ආනාවට උත්තරුණානේ මුලදී අර පංචපාදානස්කන්ධය අනිත්‍ය ගැන නොඩපු විනාඩ මෙතන හරියට කරන්න බැහැ වගේ දහසක් එතන මට මගේ අදහස නේ මේ එතන පංචපාදානස්කන්ධය අනිත්‍ය කියන එක නෙමෙයි මෙතන තියෙන වචනත් එක්ක කියන්නේ සියලු භාස්කාරකින් හදන දේ ගැන නොවැළෙන්න කලකිරෙන්න බලන එක මොකද වෙන ප්‍රතිඵලයක් තියෙන සංඥාද කලකිරුනමනේ විදෙන්නේ මිදුනමනේ මිදුන කියලා ඥානෙන්නේ මෙතන කලකිරුම විදියට බලන්න ඕන විදියට තියෙනවා ඒක උත්තරය. ඒකනම් ඒවත් එක මෙතන ගැලපෙනවා කියලා හිතනවා. ස්කන්ධ වශයෙන් නොදැක්ක කෙනා සංඛාර වශයෙන් ප්‍රකට කරගන්න කොහොමද කියන්නේ? සංඥාද මට එහෙම මේ විදියට විස්තර කරන්න එහෙම මට හැකියාවක් නැහැ සංඥාද මමත් මේ දෙකම මේ තේරුම් ගන්න උත්සාහ කරන ඉඳ මට අකීස්ස පස්සේ තමයි මම මේ ඉදිරිපත් කරේ සංඥා. කහලම විසඳන්න හැදුවේ සංස්කන්ධ මට්ටමින් රූපේ සහ නාම ධර්මතා දෙකම අරගෙන විග්‍රහ කරන තැන ප්‍රකට කරගත්ත කෙනාටයි සංඛාරය කියන තැන සංඛාරයේ තුල හදාගත්ත ලෝකය කියන තැන යාට ප්‍රකට වෙන්න කියන තැන මම පැහැදිලි කරේ මොනවායි හේතුව නිසා තමයි අපිට සංඛාරයේ තුල හදාගත්ත ලෝකය කියන තැන මහත්යක් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ සම්පූර්ණම මේක කැමැති නොවන අර්ථයකින් කියලා. මොකද මහත්ය කිසිම දවසක තණ්හා කරලා තියෙනවද සංඛාරයට නැත්නම් රූපෙට තණ්හා කරලා තියෙනවද සංඛාරයට තණ්හා කරලා තියෙනවද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකට නෙවෙයිද තණ්හා කරලා තියෙන්නේ සංඛාරයටයි තණ්හා කරනවා කියලාද තණ්හා කරලා තියෙන්නේ? කවුරුත් තණ්හා කරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකට මිසක කවුරුත් මේ සංඛාරයට තණ්හා කරන්නේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශකෙස් විකට තණ්හා කරන කෙනෙක් යම් කිසි දවසක දැක්කනම් මගේ හිතේ පවතින සංඛාරය කියන ලක්ෂණයට තමයි මම මේ තණ්හා කරලා තියෙන්නේ කියලා ඒ තණ්හා කරපු දේ ගැනමයි නේද එයා කලකිරෙන්නේ ඒ ගැනමයි නේද එයා පිළිකුල් බව උපදව ගන්න හේතුව තුළ බව නෙමෙයි නැත්තම් එයාට සංඛාරය කියලා ප්‍රකට වෙන්නේ මොකක්ද කලකිරෙන්න මොකක්ද නොයෙලෙන්නේ මොන සංඛාරයද එයා නැතිwidetilde. එහෙනම් අපිට සබ්බේ සංඛාරා අනිත්‍ය කියලා කිව්වා කියලා අපිට සිද්ධ වෙනවා එහෙනම් මල ගෙදර කතා කරන අනිත්‍ය ගැන කතා කරන්නේ. නිර්වාණ සංඛාරා අනිත්‍ය කියලා ගහලා තියෙන ඒ අනිත්‍ය ගැන කෙනෙක් ඉපදුණු මනුස්සයෙක් අම්මා කියන තැන මේ අනිත්‍යයි කිව්වේ කියන්නේ. ඒක නිසා එතනින් එහාට කියපු සංඛාර ධර්මයන් අනිත්‍යයි කියලා කියපු තැන මහත්ය. එතෙන්ට වැඩිය බොහොම ගැඹුරට කියපු කාරණාවක් අතනින් ඇති කරගත්ත සාමාන්‍ය නාම රූප පරිච්ඡේදයේ තුළ ඇති කරගත් සීමාවට එහාට කියපු ඔබට කියපු සංඛාරය ගැන අහන එකකුයි මේ මෙතන මේ සිද්ධිය තුළ අපිට කතා කරන්නේ සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා. මොකද සියලු සංඛාරයන්ගේ නොයලීමක් පිළිකුල් සාගත බවක් එයාට ඇති වෙන්නේ පෙළෙන්නේ ලැජ්ජාවක් ඇති වෙන්නේ එයාට මේකට කැමති නොවන අර්ථයකින් කියලා ගත්තොත් ඒක හරියන්නේ නැහැ. මොකද එයාට කැමති නොවන අර්ථයකින් පිළිකුල් වශයෙන් දකින්න සංඛාරය කියන්නේ රූපයක් නෙවෙයි පිළිකුල් වශයෙන් දකින්න. එතකොට එයාට සංඛාරයේ පිළිකුල් උපදව ගන්න නම් සංඛාරේ කලකිරෙන්න නම් එයාට දකින්න වෙනවා සංඛාරේ ආදීනවයක්. එතකොට සංඛාරේ ආදීනවයේ විදිහට එයාට පේන්න වෙනවා නාම ධර්ම නාම රූප දෙකම එකතු කරගෙන අනිත්‍ය වූ රූපයේ ඇති තැනක සමන් තුල හදාගත්ත නිත්‍යයි සුඛයි ආත්මයි කියන මේ සංඛාරය නිසායි සමන්ත දුඛාවේ කියන මේ සංඛාරයෙන් හදාගත්ත ලෝකයට දැකිය. එතකොට එයාට පංච උපාදානස්කන්ධය කියන තැන කතා කරපු මේ අනිත්‍යතාව සාක්ෂාත් කරගත්ත කෙනා තමයි සංඛාරය අනිත්‍ය සාක්ෂාත් කරගන්නවා කියන්නේ. මෙසක මෙතන අනිත්‍ය කියන එකේ කොයි තැනකවත් නැච්ච කියන තැනින් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. දැන් නකාරයට මොකද දැන් මහත්ය අහපු නිසා මේ කාරණාව කියන්න නකාරයට අනු ආදේශ කරන්න පුළුවන්කම තියෙන්නේ අන්න ආදේශ වෙන්නේ සමාසවලදී නකාරාන්ත పూర్ව අපේ නකාරාන්ත పూర్ව කම්මදාරයේ සමාසයේ තමයි ඔබ නබුක්කෝ කියන එක පූර්ව පදයකට අන් ආදේශ වෙනවා අන් කියන පදේ ආදේශ වෙනවා. එතකොට ඒකේ හැම වෙලාවකදීම ස්වරයකින් පරව හිටියොත් ඒ විදිහට පවතිනවා නැත්නම් අන් ආදේශ වෙනවා කියලා ওই සමාසෙදී සමාස පදයක් විදිහට බෙදන්නේ. නමුත් මහත්ය අනිච්ච කියන පදේ සමාස පදයක් කියලා විග්‍රහ කරන්නේ නැහැ. අනිච්ච කියන පදේ සමාස පදයක් විදිහට පෙන්නන්න පුළුවන් කමක් නැහැ. ඔය බෙදෙන සමාස පදය මේ කතා කරන තැන් දෙකේම තියෙන අනිච්ච අනිච්චයි කියන පදේ. එතකොට මොකද ඒක ව්‍යාකරණයේ සහ නිරුක්තිය තුළ කවදාවත් දෙදෙන්නේ නැහැ. ඔය කතා කරන අනිච්ච තැන ඒක සමාස තුළ සහ ව්‍යාකරණ පදේ තුළ ඔය කියන අනිච්ච කියන විපාකය ප්‍රවේ දෙන්නේ නැහැ. එතකොට ඔබ මහත්යට බලා ගන්න අවශ්‍ය නම් සමාස ව්‍යාකරණ පොතක් අරගෙන සමාසය ගැන විස්තර කරන තැනකදී නපුර්ව පද අවමේ කම්මදාරයේ සමාසය අරගෙන බලන්න. එතකොට මේ සමාසයේ තුලදී ඔබ විග්‍රහ කරනවා මේ නකාරයේ කොහොමද අන් ආදේශ වෙන්නේ සහ අන් ආදේශම වෙන්නේ මොන මොන වචන වලටද ආදේශ කරන්න පුළුවන් මොන මොන වචන වලටද අන් ආදේශ කරන්න පුළුවන් කියලා. එතකොට මේ ටික බැලුවට පස්සේ මෙතනට ඔය අර්ථය කොච්චර දුරට යොදන්න පුළුවන්ද කියන එක මාත්‍යයටම තීරණය කරන්න පුළුවන් මේ ව්‍යාකරණයේ පැත්තෙන්. ඒක ව්‍යාකරණයේ පැත්තෙන් තියෙන අර්ථය, මේක ධර්මයේ පැත්තෙන් තියෙන අර්ථය, ධර්ම අර්ථය වටිනාම තැන. ශබ්ද සංඛාරයේ අනිත්‍ය සංඥා කියලා සියලුම සංඛාරය අනිත්‍ය ගැන කතා කරනකොට සියලුම සංඛාරයන්ගේ නොයලීම ගැන කියන්න පුළුවන් කමක් නැත්තේ. සංඛාරය කියන්නේ මොකක්ද කියලා ප්‍රකට කරගත්තේ නැති කෙනාට ඒක නිසා යාට ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා සංඛාරයයි කියන තැන ප්‍රකට කරගන්න කැමැති වෙන්න හෝ අකමැති වෙන්න ඒක පිළිකුල් වශයෙන් දකින්න හෝ නොදකින්න යාට සිද්ධ වෙනවා මොකක්ද සබ්බ සංඛාරය කියන්නේ මොකක්ද කියලා සංඛාරය කියන්නේ කියන එක දැනගන්න. එතකොට මේ සියලු සංඛාරය කියන තැනදී යාට සිද්ධ වෙනවා මේ සංඛාරස්කන්ධය ගැන අපි යම් තාක් ප්‍රමාණයකින් එදා කතා කරා නම් සංඛාරස්කන්ධයේ මෙන්න මේ ලක්ෂණේ ටිකක් උවි තියෙන්නේ කියලා අන්න ඒ හැම සංඛාරයෙම යාට කතා කරන්න වෙනවා. කෙටියෙන් කෙටි පරියායකින් සංඛාරය ගැන කතා කරනවා නම් අපිට සම්මුති සංඛාර, අභිසංකත සංඛාර, අභිසංකරණක සංඛාර, කෞදාරි සංඛාර කියන ඔය හැම සංඛාරයක් පිළිබඳවම අපිට දැනුමක් ඇති කරගන්න වෙනවා. එතකොට මේ දැනුම ඇති කරගත්ත කෙනාට විසක ඒ කියන්නේ ඒ සංඛාරය ගැන දන්න කෙනාට විසක සංඛාරය ගැන කලකිරීලා මිදෙන්නේ. එයාට කවදාවත් මේක නැතුව මිදීමක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා එයාට නොයලීම වශයෙන් මෙතන අර්ථයේ ඉඳෙන්නේ නැහැ. අපිට නොයලීම කියන අර්ථය යොදලා ගන්න හදන විශේෂ අර්ථය මොකක්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ සියලුම සංඛාරයේ නොයලීම කියන එක කියන පදේ දැම්මයි කියලා මෙතෙන්ට හරි ඒක නොයලීම කියන වචනෙන්ම ගණිත්වා. නමුත් ඒ නොයලීම කියන වචනේ යොදලා මෙතන මතු කරන්න හදන විශේෂ අර්ථය මොකක්ද? අපිට ප්‍රායෝගිකව කෙනෙකුට ප්‍රතිපදාව පනවන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥාව වඩනකොට කොහොමද මේ සියලු සංඛාරයන්ගේ අනිත්‍යමම පෙන්වන්නේ කියලා ප්‍රායෝගිකව අපිට පෙන්වන්න පුළුවන් කම තියෙන්න ඕනේ. එතකොට ඒක පෙන්වන්න හදනකොට අප්‍රකට වූ සංඛාරයක් ගැන සංඛාරයේ පිළිකුල් කරන්න සංඛාරේ නොඇලීමින් මේකට කැමති වෙන්න එපා කියන තැන සංඛාරය ගැන කතා කරන්නේ කොහොමද සංඛාරය ගැන අවබෝධ කරගන්න මානසික. එතකොට සංඛාරය ගැන අවබෝධ කරගන්න වෙන්නේ විපාකය සහ නව කර්ම මට්ටම කියන දෙක දෙකට බෙදාගත්ත කෙනාට නෙමෙයි සංඛාරය කියන තැන හදාගත්ත මේ ලෝකේ ප්‍රකට වෙන්නේ. ඒක නෙමෙයි රෝස්සග්ග පරිණාම වූ සංඥාව වෙන්නේ, ඉවරට නැඹුරු සංඥාව වෙන්නේ. මොකද මේ දස සංඥාවන්ම අපි කතා කරගෙන ආවේ රෝස්සග්ග පරිණාම කොට. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ නිවනට නැඹුරු වූවක් කොට. එතකොට කැමැති නොවන අර්ථය කියලා අරගෙන ඒ අර්ථය තුළ මේකට ප්‍රනවන්න හදන, පෙන්වන්න හදන නිවනට හේතු වුණ විශේෂ අර්ථය මොකක්ද කියන එකයි මට තියෙන ගැටලුව. එතකොට මේක තුළ අපිට කැමැති නොවන අර්ථයකින් සංඛාර වූ තවත් ඇතියමක් හදලා දීලා නම් ඉනි ඇති බවට ගෙනල්ලා දුන්න තවත් සංඛාරය කියලා දෙයක් අපිට නොයැලෙන්නේ කියලා ගෙනල්ලා දීලා නම් එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. ඒ සංඛාර කියන නිගිත්ත තියෙනකොට අපි ඒක නිසා අපිට හැම වෙලාවකදීම සබ්බ සංඛාරයේ අනිත්‍ය සංඥා කියලා කියනකොට සියලුම සංඛාරයන්ගේ අනිත්‍ය සංඥාව අනිත්‍ය ප්‍රකට වෙනකොට තමයි එයාට පිළිකුල ඇති වෙන්නේ නොවැඩීම හටගන්නේ හේතුව ලැජ්ජා සහගත වෙන්නේ සංඛාරයේ අනිත්‍ය ප්‍රකට කරගන්නකොට මේ සංඛාරයේ නිත්‍ය කර ගැනීම තුලයි කලකිරීම. සංඛාරයෙන් නිත්‍ය කරගත්ත එක තුලයි එයාට පිළිකුල කරන්නේ. එතකොට සියලු සංඛාරේ නිත්‍ය කරලා හදාගත්ත මානසික පසුබිම ගැන එයා කලකිරීම. ඒ කලකිරීම තමයි නිත්‍ය කරගත්ත පසුබිමෙන් එයා මිදෙන්න උත්සාහවත් වෙන්නේ. එහෙම නැතුව ඒකට කැමැති නොවි සිටියයි කියලා ඒකට කැමැති නොවුනා හෝ කැමැති වුණා කියලා ඇති වෙනස මොකක්ද? සංඛාරයකට මේ ලෝකෙ කිසිම කෙනෙක් සංඛාරයකට ආශ කරන සංඛාරයකට තණ්හා කරලා නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකට තණ්හා කරලා තියෙනවා මිසක. ඒක නිසා තණ්හා කරන්න හම්බෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටිකක් නම් අපිට පිළිසිඳ දකින්නද වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටිකයි. ඒක නිසා අපිට අද මෙතනදී හැම වෙලාවකදීම බෙදා ගන්න ධර්මයක අර්ථය ගන්නකොට මේක චතුරාර්ය සත්‍යයට ගලපලා මේ කතා කරන කාරණාව මොකටද දාන්නේ කියන එක. මම ඔහිදී ඔහෙට ඇවිල්ලා දේශනා කරපු හැම දේශනාවකදීම වගේ මම පුළුවන් තරමක් ගලපලා පෙන්නුවා ඒ හැම දේශනාවක්ම චතුරාර්ය සත්‍යයට. මේ චතුරාර්ය සත්‍යයට ගලපලා පෙන්නකොට අපි නිගමන ගන්න මේ කාරණාව තුළ මේ කාරණාව අපිට ගලපල බලන්න පුළුවන් වෙනවා චතුරාර්ය සත්‍යය. සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා කතා කරනකොට සියලු සංඛාරයන්ගේ අනිත්‍ය සංඥාව කතා කරනකොට දුක්ඛ සත්‍ය කියන එකයි සමුදය සත්‍ය කියන එකයි අපිට නිත්‍ය සංඥාව තුළ ලැබෙන්න ඕනේ කියන මානසික පසුබිම තුළ. ඊට පස්සේ අපිට සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන එක තුළ සම්පූර්ණම මාර්ග සත්‍ය හම්බෙලා තියෙන්න ඕනේ. මාර්ග සත්‍ය හම්බෙනකොට මාර්ග සත්‍යයේ ලක්ෂණය තමයි මාර්ගයට අනුසුර ඵලය හම්බෙන බව. ඒ කියන්නේ මාර්ගයේ අනුසුර ඵලය ගෙනල්ලා දෙන බව. එතකොට මාර්ගයේ ලක්ෂණය තමයි මාර්ගයේ පූර්ව ධර්මතාවයේ නිමේ මාර්ගය කියලා කියන්නේ මාර්ගය. එතකොට මාර්ගයේ පූර්ව වූ ධර්මතාවයේ තමයි මම අනිත්‍ය ගැන කතා කරනකොට කතා මතක් කළා සංකත ධර්මතාවයන් ගැන කියන්නේ තියෙනවා. සංකත ධර්මතාවයන්ගේ නැති වෙන බවක් තියෙනවා. සංකත ධර්මතාවයන්ගේ නැති වෙන බව හැම වෙලාවකදීම ලෝකෙ තුල ඇති දෙයක නැති බව අපිට හම් වෙනවා. මිනිස්සු ඉදුණු මිනිස්සයා මැරෙනවා ලෙඩ වෙනවා මේ අනිත්‍ය බව. මේකත් අනිත්‍ය තමයි. හැබැයි මේක මාර්ගයට කලින් කියන එක විසින මාර්ගයේ නෙක. ඊට පස්සේ මාර්ගයේ අනිත්‍ය ප්‍රකට කරගන්න කියලා පංච උපාදානස්කන්ධය උදේ වැය බලන තැනම අනිත්‍ය ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. එතකොට පතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියනකොට එයාට අනිත්‍ය සංඥාව ප්‍රකට වෙලා තියෙන්නේ මාර්ග සත්‍ය තුල. නිත්‍ය සංඥාව තුල එයාට හදාගත්ත ලෝකයේ තුල ඇති කරගන්න දුක දුකට, ඒ වගේම සංඛාරස්කන්ධය කියන එක එයාට දුකට, මේ ඒ නිත්‍ය සංඥාව තුල එයා හැරෙන එක සත්‍ය සත්‍යයට, අනිත්‍ය සංඥාව කියන එක වඩන එක තුල මාර්ග සත්‍යයට එයාට හසු වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒක වැඩි වෙන තුල නිරෝධ සත්‍ය ආත්‍යාහාරයෙන් දසිතී මේ තුල සාක්ෂාත්ත්වයේ නිරෝධයයි කියන එක. ඊට පස්සේ සංඥාව කියන එක මෙතනදී දැන් ප්‍රකට වෙන්න ඕනේ මාර්ග සත්‍ය ලක්ෂණයේ ඇටිෂ්ඨ මාර්ග සත්‍ය ලක්ෂණයේ ඇටියට අනිත්‍ය සංඥාව ප්‍රකට වෙනකොට ඇති දෙයක කැමති නොවන අර්ථයක් නොවිය යුතුයි. අපිට ඇති බවට හම්බෙන්නේ නැති ඇති දෙයක් ඇති බව නූපදින තැනක් විය යුතුයි. ඇති බව නූපදින තැනක්, ඒක විශේෂ තැනක්. ඇති බව නූපදින තැනක් ඇති දෙයක නොයලී ඉන්නේ එකයි ඇති බව නූපදින එකයි ආපා දෙකක්. ඇති දෙයක නොයලී ඉන්නේ එක පණවන්න බුදුරජාණන් වහන්සේ නමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඇති බව නූපදවා ඉන්නේ එක පණවන්න බෑ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ පරිභාෂාව ගැන. මෙතනද තියෙන්නේ ඇති බව නූපදවන බව. සියලුම සංඛාර ධර්මයන්ගේ අනිත්‍ය සාක්ෂාත් කරන කෙනාට ලෝකේ ඇති බවට දෙයක් හම්බෙන්නේ නැහැ. ඇලෙන්නත් කලම ඇති බවට හම්බෙන්නේ නැහැ. ඇලෙන්න හෝ නොඇලීමක්ම බලන්න. එතකොට එයාට ඇති බවට දෙයක් හම්බෙන්නේ නැති වෙන්න අනිත්‍ය සංඥාව තුල හම්බෙනකොට එයා කලකිරෙනවා. මොකේද කලකිරෙන්නේ? ඇති බවට හම්බුන මානසික මට්ටම තුල එයා ලැජ්ජ වෙනවා. ඇත්තටම මම මේ වගේ රෝගීක හිටියා නේද කියලා එයාට ඒ ධර්මතාවය ගැන ලැජ්ජයි වෙනවා. ඒ ධර්මතාවය ගැන කලකිරීම ඇති වෙනවා නේද? අපි කලකිරීම අනුව වාසය කරනව නෙමෙයි. එතකොට මේ අනිත්‍ය සංඥාව කියන එක අපිට ජීවිතේට වදන්න තියෙන්නේ අන්න ඔය අර්ථය කියන එක. ඉතින් ඕක ඇයි කියන්නේ? ඇයි කියන තැනම ඒක කතා කරන්නේ කියන එක කියනවා නම් තව තවත් වඩා විමසත්වා. නමුත් ඕක තමයි යෙදෙන අර්ථය. මොකද බුද්ධජයන්ති ත්‍රිපිටකය තුල යෙදෙන එක ගොඩක් චත්ත සංගායනා වියදන ගොඩක් අර්ථවලට වැඩිය සහේතුක සහ සාධාරණ බවක් තියෙනවා. චත්ත සංගායනාව වලේ මෑත කාලීනමයි ඒක පරිගණක ద్వාරයට අරගෙන එනකොට ඒක අනුපාත දැන් අපිට ගොඩක් අසු වෙනවා අපි පරිශීලනය කරනකොට ඒක දැන. එතකොට මේ චත්ත සංගායනාව තුළ එන වචන තුළ. එතකොට මේ ඒ වැරදුණු තැනක අර්ථයක් අරගන්න ගියොත් අපිට සමහර විට මුළු ධර්ම මාර්ගයම වරදින්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා අපි කටයුතු කරන්නේ මූලිකම දේ තමයි අවුරුදු 50ක 60ක අපේ ජීවිතෙත් එක්ක. අවුරුදු 50ක 60ක අපේ ජීවිතයත් එක්ක කටයුතු කරනකොට අපි බුදුරජාණන් වහන්සේගේ අකාලික ධර්මයත් එක්ක කතා කරනකොට අපි බොහෝම ප්‍රවේශම් විය යුතුයි. නිර්වාණගාමී ප්‍රතිපදාව ගැන වචනයක් කතා කරනකොට ඒක නිසා ඒක අපි අනිවාර්යයෙන්ම ඒක නිවන දක්වා මාර්ගයේ පින්නන්න පුළුවන් මට්ටමක් ඇති කරගෙන නිවන දක්වා අපිට ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් දැනුමක් ඇති කරගන්න ඕනේ. අපි ඒක කතා එහෙම නැතුව අපි කතා කරන්න ගියොත් නිවන දක්වා අපිට බෑනම් ඒක ප්‍රතිපදාව අරගෙන පින්නන්න ඒක එතරම් ඉතිසහගත දෙයක් වෙන්නේ නැහැ. ඒක ධර්මයට කරන අභ්‍යක්ඛායනයක් කියලා කියන්නේ. අපි ධර්මයට කරන වරදක් ඒක. ඒක නිසා ඒක මොම් බරපතල ගණන් අපසලයක් අපිට රැස් වෙනවා. අපි දැනගෙන කරත් ඒක නොදැන කරත්. ඒක නිසා අද වර්තමානයේ තුල ප්‍රෝධිනේ වරදවා ගන්න දෙයක්. කල්‍යාණ මිත්‍රයෙක් මතක් කරන්නේ හැමෝගේම ජීවිතවලට බොහොම වටිනා දෙයක් නිසා. මොකද ධර්මයකට අර්ථ විවරණයක් සපයන්න ගියාට පස්සේ ඒ අර්ථ විවරණය බුදු අපේ පෞද්ගලික අර්ථකථනයක් වෙලා නැහැ. අපිට ත්‍රිපිටකයේ තුන සාධක සහිතව සාක්ෂි සහිතව අපිට ගෙනල්ලා පෙන්වන්න පුළුවන් අර්ථකථනයක් වෙන්නේ අර්ථකථනය. එතකොට ඒක ත්‍රිපිටකයේ තුන වගේම ධර්මයේ තුල බුදුජානක පරිනිර්වාණ මාර්ගයේදී අපිට මේකම දේශනා කරන්නේ මේ චතුරාර්ය සත්‍යය ගලපලා ධර්ම විනයද ගලපලා බලන්න මොකක් අද ධර්ම විනය රාග විනය සුස විනය මොකක් විනය මොන ධර්මයන්ටද ගලපා බැලිය යුතු චතුරාර්ය සත්‍ය පටිසම්පාදේ මේ ධර්මයන්ද ගලපලා බලන්න කියලා අපිට දේශනා කළේ මේ ධර්ම විනය පැවැත්ම සඳහා. ඉතින් අපිට බෑ නම් අපි කතා කරන දේ චතුරාර්ය සත්‍යයට ගලපන්න. අපිට බෑ නම් අපි කතා කරන දේ පටිච්චසමුප්පාදයට ගලපන්න. එහෙනම් අපි ප්‍රවේශම් විය යුතුයි අපි කතා කරන තැන. පදයක නිරුක්තියක් බෙදන්න යනවා නම් අපි ව්‍යාකරණයක් දන්නේ නැතුව යෝ නිරුක්තින් නැජානාති ජානාති පිටකත්තය පදේ පදේ විකංකීය වනේ අන්ද ගජෝ විරික්ත යම් කිසි කෙනෙක් පදයක නිරුක්තිය දන්නේ නැතුව මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගෙන හිටියා. එයා පදයක් ගන්න සංකල්ප කරනවා වනේ අන්ද ගජෝ විය මහා ශක්ති සම්පන්න දෙයක් නම් අන්ද ඒ මෙයට හැප්පෙනවා අන්න ඒ වගේ වෙනවා. ඒක නිසා නිරුක්තියක් අපි දැනගත යුතුයි. ඒ කාරණාව ගැන මේ ප්‍රශ්නේ යොමු කරමු. මහත්මයා හිතලා තියෙන එක ගැන මම ප්‍රශංසා කරනවා. ඒ කියන්නේ එතුමා ඒ සම්බන්ධව ආදානම් ගායනා නොවි කරුණු හොයපු එකට ඩික්ෂන් විභාගලා චත්ත සංගායනාව පාලි විතරයි කියන්නේ. උඩ චත්ත සංගායනාව පරිශීලනය කරලා ඒ සම්බන්ධව කරුණු හොයපු එක බොහොම වැදගත් පාඩමක් ගහරි ඒ විදිහට බලා ගන්න බලන එක. ඒ වගේම ඒක බලන එක වගේම ධර්මයේ පැත්තෙන් අපිට අර්ථකථනය සපයනකොට එන්න ඕනේ ලොකු විවරණයක් තියෙනවා. උපකාරයක් විදිහට මතක් කරගන්න හේතක උපදේශය සහ නෙතිකකරණේ පොද්දක ටිකක් පරිශීලනය කරන්න කොහොමද මේ ධර්මතාවයන් චතුරාර්ය සත්‍යයට ගලපන්නේ කියන එක. එතනදී පංචනය හා ඒ සෝල්ව සහාරා පංචනය කියන එක තුල එන්නවා කොහොමද ගාථාවක් ගත්තා චතුරාර්ය සත්‍යයට ගලපන්නේ කියන එක. එතකොට මෙන්න මේ ටික තුල උතුමාගේ දෙයක් ගැන විමසීම වටිනවා. ඒ විමසීම තව ටිකක් සාර්ථකව ඍජුව කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න අර බේතගෝපදේශය සහ නිච්චිකකරණේ පොන්තිකේ කියන න්‍යාය ටික සහ හාර ටික ඇතුළත් කරගත්තා නම් ඒක නිසා කෙනෙක් මොනවා හරි දෙයක් කියනකොට ඒක ආදානග්‍රාහීව ගන්නෙ නැතුව හොඳට විමසලා බලන්න. මේ දේ අරගෙන මම කියන්නේ නැහැ, මේකද අරගෙන ආම්පෙන්න කිව්වයි කියලා ඒකාන්ත වශයෙන් මේක මෙහෙම පිළිගන්න කියලා. මේක හිතන්න, මේක හොයන්න, මේක බලන්න ත්‍රිපිටකයෙන් මේක අසුවාම වෙලා අසුවාවෙත් බලන්න. ඊට පස්සේ තව ත්‍රිපිටක තියෙනවා නම් පරිවර්තන වල ඒක ඒවලත් බලන්න. මේක මොකද කියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේක තමන්ගේ ජීවිතයේ කෙලෙස් දුරු කර ගැනීම පැත්තෙන් කොයිතරම් දුරට සාර්ථකද කියලා ඒ සාර්ථක පැත්තත් ටිකක් හොයලා බලන්න. අන්න එහෙම වෙනකොට මේ හැම පැත්තම සැසඳෙනවා නම් අපිට සාර්ථක පිටිසුවක් ගන්න පුළුවන්. ඒ ධර්ම සාධනම තුල හොඳයි සායනක බොම්පින් මම ඒක තව හොයලා බලන්න බොම්පින් සාමිනා ඒතකොට මේ මම පොඩ්ඩක් ආයි අහගින් නැහැ පොඩ්ඩක් මේ ඒක දරදවලතාවෙන් ඉඳගෙන ඉඳලා මම ආයි කියනවා මේ මෙතන අර මුලින් කිව් අනිච්ච සම්බන්ධව නෙමෙයි මම ප්‍රශ්නේ ඇහුවේ පස්සේ තියෙන අනිච්ච කියලා පස්සේ මොකද අර මේ දවස්වල ගොඩක් සාමිනා කියන්නේ අර මුලින් තියෙන අනිච්ච එකත් නැවිච්ච කියලා දෙදලා ඒ විදිහට කියන හින්දා ඒ ගැන නෙමෙයි ඒ සම්බන්ධව නෙමෙයි කියන්න මම මේ අනිත් අයට පොඩ්ඩක් දැනගන්න තියෙනවා තේරුම් ගන්න. ඒක අර චත්ත සංගායනාවේ තියෙන එක නිසා තමයි මේ මහත්මයාගේ ප්‍රශ්න කළේ. ඒක චත්ත සංගායනාවේ ත්‍රිපිටකයේ මේක තියෙනවා මෙන්න මේ අර්ථයේ හේතුයි කියන එකත් එක්ක. එතකොට ඒක නමුත් චත්ත සංගායනාවේ තිබුණා ධර්මාර්ථයක් ඒක මේ චත්ත ගලපන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම සතිපට්ඨාන සූත්‍රය අරගෙන සතිපට්ඨාන සූත්‍රය අපේ විද්‍යාන්ත ත්‍රිපිටකයේ තියෙන සතිපට්ඨානය චත්ත සංගායනාවේ තියෙන සතිපට්ඨානය පොඩ්ඩක් අරගෙන හොඳට කියවල බලන්නකෝ දෙකේ කොයිතරම් වෙනස්කම්ද කියලා. එතකොට මේ ඒ වගේ කාරණා තියෙනවා. මොකද අපිට පෙළට අමුතුවෙන් එකතු කරන්න පුළුවන් කාරණා තිබුණේ නැහැ. මේ අපිට ආපු පෙළට එකක් තියෙනවා අපේ මේ අද තියෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටකය සකස් කරනකොට ඔය පුරුම චත්ත සංගායනාව ඒ වගේම මේ තව පිටියේ සංස්කරණේ මේ වගේ පොත් රාශියක් මේ නව සංස්කරණයට අතුලත් කරගෙන තමයි මේ සංස්කරණය සිද්ධ කරලා තියෙන්නේ බුද්ධ ජයන්ති සංස්කරණය. එතකොට ඒකේදී පුස්කොළ පොත් සහ මේ ගොඩාක් දේවල් ප්‍රයෝගික කරගෙන මේ සංස්කරණය සිද්ධ කරනකොට මෙතනදී වඩාත්ම ගැළපෙන අර්ථකථනය තමයි දැන් කියන්නේ මම කියන්නේ පිටකේ මේ තියෙන පරිවර්තනයේ 100% කොහොම නිවැරදි කියලා. මොකද අනුපාදක සහිත විභක්ති දෝෂ, ව්‍යාකරණ දෝෂ ආදී තියෙන දැන් අපිට මේක තුලත් හසු වෙනවා. print කරනකොට වගේ ඇති වෙන printing mistake වගේ දේවල්. එතකොට ඒ වගේ දේවල් අපි කියවනකොට අපිට නොසලකා හැරියකී. ඒ වගේම මේ වගේ අත්‍යවශ්‍ය දැනගිය යුතු වගේ දේවල් ප්‍රශ්නකාරී තමයි. එතකොට මේකදී අපි අර විදිහට අර්ථයට ගලපලා ඒකේ අර්ථකථනය ගත යුතුයි. ඒකේදී කොහොමද ජීවිතයට යෙදෙන්නේ කියන කාරණාව මූලික වශයෙන් අපි අවධානය යොමු කළ යුතුයි. තේරුම් ගන්න තමයි තමයි අවතරයි. අනිත් ප්‍රශ්න අහන්න නැත්නම් තව ප්‍රශ්නයක් අහන්නම් ගලවත් මාතේකට කමන්නද? සාමාන්‍යයෙන් ඔබ වහන්සේ කිව්වේ ඉතින්ලා මේ ඇති බව නූපදවන තැනකින් ඉඳලම බලන්න කිව්වා. ඇති බව උපදවන්නේ ඇති බව නූපදවන තැනකින් ඉඳලා බලන්න කිව්වේ ඒ ස්වාමින්වහන්සේ. ඇති බව නූපදවන තැනකින් ඉඳලා බලන්න පුළුවන් ස්වාමින්වහන්සේ අඩුගාන සෝවාන් හරි සෝවාන් පස් මේ පළවෙනි පත් වෙච්ච කෙනෙක් හරි එතනින් උඩද නැත්නම් සාමාන්‍යයෙන් ඒ ඔබ වහන්සේ කිව්ව අදහස සෝවාන් නොවු ඕන කෙනෙක්ට ඒ තැනින් ඉඳලා බලන්න පුළුවන් කරගන්න පුළුවන් සෝවාන් ආදී මාර්ග ඵලයකට සිත් සම්බන්ධ පුද්ගලයාටම තමයි. නමුත් සෝවාන් වෙන්න අවශ්‍ය සෝවාන් වෙන්න ඕනේ කෙනෙක් කරන්නේ පංචපාදානස්කන්ධයේ උදේදාය වැඩිකුව වගේ එයාටත් කරන්න තියෙන්නේ ඇති බව නූපදවන ප්‍රතිපදාව තුන හික්මෙන එකයි. එතකොට එයාට හික්මෙන්න වෙන්නේ හැබැයි දෙවෙනි පාර. ඇති බවට හම්බ වුණාට පස්සේ ඇති බවට හම්බුණු සිද්ධියේ යථාර්ථය දැකලා ඇති බවට හම්බ වෙන්නේ නැති තැනට ඒක වඩලා ඒ වෙලාවේ ඒ තැනට ඇත්ත දෙක වාසය කරන්න යාට සිද්ධ වෙනවා. ඒ තුලයි එයාට ඇති බව නූපදෙන බවට අරගන්න සිද්ධ වෙනවා. හොඳයි. තවන්නා ගානනද මේ එකටම පොඩ්ඩක් සම්බන්ධද දැනෙන්නේ මම තවකට නැසනවා. තවන්නා මේ දැන් දැන් කුලියේ අපිට දැන් දකින්න දෙයක් රූප සංඥා මේ රූපයක් මේ වර්ණ රූපයක් පමණයි. ඒ වගේ ඇහෙන දෙයක් ශබ්ද රූපයක් පමණයි. මේ ස්වාමීන් වහන්සේ එතකොට කියලානේ අපේ අපි ඉස්සර වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සමහර අය ඒක විග්‍රහ කරනකොට ඒ කියන්නේ එතකොට එළියේ කිසිම දෙයක් නැති වගේ අදහසකින් විග්‍රහ කරනවා. ඒ වගේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් තථාගතයන් වහන්සේ කියන්නේ ලෝකේ පහළ ධර්ම දේශනා කරන්න තුනත් ඒ උන්වහන්සේගේ ඒ ශබ්දයෙන් ඒ අර්ථයක් ගන්න එකත් අපි බාහිර දෙයක්ින් පටන් ගන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඒක කොහොමද විග්‍රහ කරන්නේ කියලා? ඒක මාසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තණ්හා නිසය තණ්හා පහතපත් තණ්හා වැසුරු කරගෙන තණ්හාව දුරු කරගත්තේ කියලා. එතකොට අපිට තණ්හා වැසුරු කරගෙන වෙනවා තණ්හාව දුරු කරගන්න. එතකොට අපිට ඉස්සෙල්ලම විදර්ශනා කරන්න සද්ද රූපේ කියලා ගොඩාක් දැන් තියෙනකොට ඉස්සෙල්ලම පහත බලන ටික විදර්ශනා කරන්න කියලා හරියන්නේ නැහැ. අපිට විදර්ශනා කරන්න ඉඳ වැඩි ආශ්‍රෝපදවන කෙලෙස් උපදවන දේවල් ගොඩාක් තියෙන නිසා බන විදර්ශනා කරත් කමක් නැහැ. සත්‍ය අහගෙන ඉන්නකොට ඒක තමන් තුළ දකින්න දර්ශනයනේ අපි කතා කරන්නේ ධර්මයේ තුළ. ඒ තමන් තුළේ දර්ශනය ඇති කරගන්න උත්සාහවත් වුණා නම් ඒක ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ අපිට මේ උපදවන දර්ශනය තමන් තුළ ඇති කරගත යුතුයි කියලා පෙන්වන දර්ශනය. එතකොට මේ සංඛාව ඇසුරු කරගෙනම තමයි අපිට සංඛාව කියන්නේ රූපේ සත්‍ය හම්බෙන හැමදැනකදීම අපිට නිකාන් හිතන්නා සත්‍ය අනුව දැස ගන්නකොට නිකාන් හිතන්නේ සංඛාව දිනේ ඒ සංඛාව ඇසුරු කරගෙනම වෙනවා අපිට රූපේ අත් කරගත්ත කෙනාට නිදෙන්න මාර්ගයේ ප්‍රශ්නේ ඒකයි යෝනිසෝ මනසින් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණී කියලා සෝතාපත්ති අංගවලට පෙන්නකොට පෙන්න්නේ මේක ඉස්සෙල්ලා අහලා දැනගෙන ඉන්න වෙනවා. එතකොට දැනගත්ත දේ අපිට මේ විදිහට හිතන දේ මේ කාරණාව ප්‍රඥාවේ වැඩි වීම පිණිස පවතින දෙයක්. එතකොට විදර්ශනා කළ යුත්තේ ධර්මයේ නෙමෙයි සද්ද රූපේ කියන තැන. එතකොට සද්ද රූපේ තුල ධර්මයේ දකින්නවා ධර්මයේ තුල සද්ද දකින්නවා. එතකොට ඒක මම හිතන්නේ ගිරක් කරේ වෙනවා. කොහොමත් අපිට බනහනකොට සහ අයි හැමතැනකදීම අපිට සිද්ධ වෙන දේ තමයි සංඛාර නිසය සංඛාර පහතක් වන් කියන කාරණාව සංඛාර ඇසුරු කරගෙන සංඛාර දුරු කරගත යුතුයි කියන තැනදී තියෙන්නේ. මොනවද තමයි සමහර එතකොට ඒ අර බාහිර ඒ ආපි ශබ්දය කියන එක ඒක ඉදයි වුණානේ තණ්හාවෙන් මොන විදියකින් හෝ මේක මේ මෙතන මෙහාට යන්න. ඒකට තමයි බාහිරව කනහමුවට ආපු දෙයින් ඒක නිමිත්තක් වුණා නේද ඇතුලේ මේ ඉතුරු ටික කරගන්න. ඒක ඇතර බාහිරෙන් අපි මේ ප්‍රොසෙස් එකේ මේ කාර්යය ක්‍රියාවෙන් විදිහට යමක් බාහිරෙන් හේතුවක් වුණා නේද මේ බාහිර ශබ්දය කියන එක. බාහිර සත්‍යය කියන එක අනිවාර්යයෙන්ම හේතුවක් වුණා අපි තුල සංකල්ප නිමිත්තක් ගොඩනගා ගන්න අපි ධර්මයක් රැස් කරගත්තා වෙනවා. එතකොට රැස් කරගත්ත දේ ඕනේ ඊට පස්සේ යෝනිසෝ මනසිකාරී කිරීම තුළ එතනද ඇත්ත දකින්න. ඒක නිසායි පටිච්ච සම්පදාය 77 ආකාරයකට පෙන්වන්න පුළුවන් තියෙන පටිච්ච සම්පන්න වූ යම් ධර්මතාවයක් තියෙනත් මේකද පටිච්ච සම්පන්නයි කියලා. ලෝකෝත්තර දර්ශනය කියලා යමක් තියෙනවා නම් ඒකද ස්කන්ධ ටිකකින් ප්‍රකට වෙනවා. හැබැයි ස්කන්ධ ටික නිවන නෙමෙයි. ස්කන්ධ ටික නිසා නිවන ප්‍රකට වෙනවා නමුත් ස්කන්ධ ටික නිවන නෙමෙයි. ඒ ස්කන්ධ ටිකේ අනිත්‍ය සාක්ෂාත් කරන නිසා ඒ ස්කන්ධ ටිකද නිත්‍ය විදිහට හම්බෙන්නේ නැහැ. ඒක නිසායි සම්මේ ධම්මා අනන්තා කියලා පෙන්නේ. එතකොට හැම වෙලාවකදීම බණ ටික අහනවා කියන තැනත් රැස් කරගෙන තියෙනවා. මේ ධර්මයේ කියන තැන රැස් කරගෙන තියෙනවා. නමුත් ඒ රැස් කරගෙන තියෙන තැන හැම වෙලාවකදීම සද්ද රූපේ පිරිසිදු දකින්නවා නම් යම් තැනක ඒ ටිකත් එක්කමයි අස් වෙන්නේ. ඒ ටිකත් එක්කමයි පිරිසිදු දකින්නේ. එතකොට එයාට අහන්න බණක් හම් වෙන්නේ නැති වෙයි. දැන් තියන්න ඉතින්ද දෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. දෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට මේ පංච උපාදානස්කන්ධය සම්බන්ධව මේ කාරණාවක් දැනගන්න. මනෝපටිච්ච ධම්මේච උපච්චේ මනෝ විඥානං කියන තැන ඒ මනසේ පංච උපාදානස්කන්ධේ හටගන්න තැන ස්වාමීන් වහන්සේ අපි රූප උපාදානස්කන්ධේ හැටියට අපි ඒ රූපේ කොහොමද මේ පිරිසිදු දකින්න මත්තම ඇතුලින් ස්වාමීන් වහන්සේ ඒක මානසික මත්තමද නැත්නම් එතකොට මනෝවිඥානය තුළ හදාගන්න මත්තමක් කියලා කියන්නේ අද විග්‍රහ කරන්න හදන මේ ලොකු අර්ථකථන තුලට නම් කොච්චර සහිතවද කියන්නේ නැහැ මම විමසන්නේ කාරණාව. උපාදානෙ ඇති වෙන්නේ කොහෙද? වෙලාවකදීම සංඝාමාන දිට්ඨි වශයෙන් ඇති වෙන උපාදානය ඇති වෙන්නේ තමන්ගේ මනස තුළමයි. එතකොට මේ උපාදාන වශයෙන් හැම වෙලාවකදීම උපාදාන ස්කන්ධයක් වෙන්නේ රූපේ කියන තැන උපාදානයේ රූපේ නිරුණොත් එහෙම අපිට කියන්න වෙනවා රූපේ කියන එක චිත්ත සංසත්ත ධර්මයක් කියලා. චිත්ත විසංසත්ත එහෙනම් රූපේ චිත්ත සංසත්ත රූපේ කුලිතේ දෙනවා නැත්නම් හිත රූපිය දෙනවා කියන්න වෙනවා. ඒක නිසා රූප උපාදාන ස්කන්ධයයි කියලා කතා කරනකොට හැම වෙලාවකදීම කතා කරන්න වෙන්නේ රූපේ කියන ධර්මතාවයේ ඇතිතැනක රූප උපාදාන ස්කන්ධය හැම වෙලාවකදීම මනෝ විඥානය තුළ සකස් කරන දෙයක්. එතකොට මනස තුළමයි රූප උපාදාන ස්කන්ධය සකස් කරගන්නේ රූපේ ඇති බවට හදාගන්න රූපේ ඇති බවට මෙහි කරන ඒ ධර්මතාවයම අපිට රූප උපාදාන ස්කන්ධය රැස් කරලා දීලා උපජීවිත කිව්වා. එතනින් තමයි අපිට ඒක විවරණය කරගන්න වෙන්නේ. එතකොට සංනාංශය අනිත් ආයතන අසකනනාසය දිවක කියන ඒ ඔස්සේ සංනාංශ අපිට මේ සංඥා මට්ටමින්මද රූප ප්‍රදානස්කන්ධය ඇතුළු වෙන්නේ. රූප ප්‍රදානස්කන්ධේ මනෝ විඥානයේ තුලම දාගන්න මට්ටමින්මයි අපිට වේලාවකදී ඇතුළු වෙන්නේ. දැන් රූපේ ඇතුළු වෙනවා කියන කියපුවහම මාත් රූපේ කියලා ගන්නෙම ඇස කනනාසය දිව ශරීරය කියන මේ ආයතන පහටම ඇසුරු වෙන රූපේ මේ ආයතන පහෙන් ගන්න උපසම ධර්මතාවයක් රූපේමයි. එතකොට රූපේ ඇතිතැනක අපිට කොයි වෙලාවකවත් රූපේ ගැටෙන මොහොත ප්‍රකට නැහැ. රූපේ ගැටෙන මොහොත අපි දන්නේ නැහැ. අපි දන්නේ අපිට දැනුම තියෙන රූපේ මනසින් දැනගත්ත රූපේ මනසින් මෙහි කරපු මට්ටම උපාදානස්කන්ධ මට්ටම කියලා කියන්නේ ඒකයි. එතකොට රූප උපාදානස්කන්ධ මට්ටමෙනුයි අපිට ප්‍රකට. අපිට පුද්ගලයාමයි පේන්නේ කියලා කිව්වේ මේ හිතට පේන මට්ටම හිතෙන් දැනගන්න මට්ටම පුද්ගල භාවය තුළම. එතකොට අපිට ඒ පුද්ගල භවම පේන එකයි උපාදානස්කන්ධය කියලා කියන්නේ. පුද්ගල භව පේන්නේ හැබැයි අනාත්ම සංඥාව දැනගෙන දැනගත්ත දේ හිතලා හිතන දේ දැනගන්න තැනදී පුද්ගල භව ඇති වෙනවා. එතකොට ඒ මට්ටමෙනුයි අපිට රූපස්කන්ධේ රූප උපාදානස්කන්ධේ පණවන්න සිද්ධ වෙන්නේ. රූපස්කන්ධය විස්තර කරනකොට අපි චතරෝ මහා භූතා චතරස්ක මහා භූතන පාදාය රූපස් කියලා විස්තර කරන්නේ උපාදානස්කන්ධය කියන තැනට හැම වෙලාවෙම චතරෝච මහා භූතා චතුර්ණංජ මහා භූතාන උපාදාය රූපම් වන තැනක අපිට හිතේ ඇති කරගන්න අර උපාදාන වශයෙන් අල්ලගන්න ඒ රූපේ ගැන අපි කතා කරන්නේ. එතකොට හිතයි ඒ උපාදාන වශයෙන් රූපේ අල්ලගන්නවා කියන තැන යථාර්ථ වශයෙන් භූතේ කියන තැන තියෙන රූපස්කන්ධය රූපේ තන තියෙන රූපස්කන්ධය ඉතුරු නැතුවම නිරුද්ධයි. පැහැදිලි සානස සානස තව මේ පොඩි කාරණාවක් දැනගන්න ඕනේ. මේ ප්‍රසාද රූප සම්බන්ධව අපි දැන් ප්‍රසාද රූප හයක් දැනගෙන තියෙනවා සානස. අපේ චක්කු ප්‍රසාදේ සානස අපේ ගත්තාම අපිට දෙකක් තියෙනවා සානස. දෙකට ස්වාමීන් වහන්සේ ප්‍රසාද දෙකක් පිළිගනවනේ. ඒක සානස ප්‍රසාද දෙකේ සානස විඥාන එකම විඥානයේ තියෙන මේ ඇතිවීමක් දෙකක් තියෙනවා. ඒකේ ක්‍රියාකාරීත්වය මොන වගේ සානස? දැන් කන් දෙකට බැලුවොත් කන් දෙකේ ප්‍රසාර දෙකක් තියෙනවා කියලා තේරුම් ගන්න. ඒක කොහොමද සානස වෙන්නේ? ඒක විමාත්‍ය අපිට මේ එකපාර ඇති වෙනකොට හැම වෙලාවකදීම ඕකේ තියෙන වේගවත් බව නිසා අපිට ප්‍රකට වෙන්නේ නැහැ. මේ එක ප්‍රසාරයක් තමයි ඕකේදී අපිට හැම වෙලාවකදීම ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රසාරයගේ පිටින් වශයෙන් අපිට මේ චක්කු ප්‍රසාරය තුළ ඇති වෙන ධර්මතාවයේ ඒ චක්කු ප්‍රසාරයේ විදිහකට අපිට ඒක චක්කු ප්‍රසාරය කියන ඒ කියන්නේ දෙකම ගත්තත් ස්පර්ශය කියන තැනදී මහත්ය සින්දා සංගති පස්සෝ කියන තැනින් එකම කාරණාවක් උපයෝගී කරගෙන තමයි අපිට ඒක ප්‍රකට වෙන්නේ. එතකොට අපි මේ ගත්තොත් එහෙම එක ඇහැක් වැහුවොත් අනිත් ඇහැ අරගෙන හිටියොත් ඒ පේන දර්ශනයයි. එතකොට එක ඇහැක් වාගෙන පේන කෙනෙක් සහ අනිත් ඇහැ හොඳට පේන කෙනෙක්ගේ දර්ශනය ගත්තොත් එහෙම නැත්නම් හැම වෙලාවකදීම අපි ගත්තොත් කෙනෙකුට එක ඇහැක් වහලා බලන්න. එතකොට එක ඇහැක් වහනකොට එක ඇහි අපිට දකුණු අත පැත්තේ මේ ඇහි වම් අත පැත්ත කෙලවරත් ඒ වගේම වම් ඇහි දකුණු අත පැත්ත කෙලවරත් කියන මේකේ නාභිගත වෙන නාභිය නැතිනම් මේ මැද හැම වෙලාවකදීම අපිට එකෙල්ල ප්‍රකට වෙන ටික. එතකොට මේ දෙකේ. එතකොට අපිට ගොඩක් වෙලාවට මේ ප්‍රසාද දෙකම දෙකෙන්ම චක්කු ප්‍රසාද කියන දෙකේම වේදනා වශයෙන් ගන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේම එකක් වශයෙන් ගන්න අවස්ථාවකුත් තියෙනවා. ඒක නිසා අපිට ඒකාන්ත වශයෙන් කියන්න බැහැ. මේ හැම වෙලාවකදීම දෙකයි හැම වෙලාවකදීම එකයි කියන එක වෙන වෙනමයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. සාමාන්‍යයෙන් අසකන නාසය දිවකය කියන ඒ තුනම අක්‍රිය මේ පහම අක්‍රිය වෙලාවන්නේ තියෙන සාහනස. එතකොට සාහනස ඒ වගේ රෝගයකදී සාමාන්‍යයෙන් තියෙන මේ මට්ටම මොකද? මනෝවිඤ්ඤාණ මට්ටමක් වගේද නැත්නම් සාහනස භාවංග මට්ටමක වගේද? රෝගියා සම්මතින් අපිට කරන්නේ. එතකොට එයාට මේ ඒ ආයතනේ මන ආයතනේ වැඩ කරනවා. ඒ වගේම අය ප්‍රතිපත්තවත් මහත්ය දැන් ආය සංස්කාරයේ තියා පවත්තක් හදනවා. එතකොට ආය විඥාන්ති නැති වුණාට ආය විඥාන්ති රූප නැහැ නමුත් ආය සංස්කාරය යාට පවත්තක් තියෙනවා. ඔව් පැහැදිලි සානස. ඒ කියන්නේ සානස දැන් සාමාන්‍ය කෙනෙකුට තද නින්දක ඉන්න අවස්ථාවකදී අපි බොහෝ දුරට අහලා තියෙන බලාංග මට්ටමක් කියලා නේ. එහෙම නැතුව සන්නස ඒකත් මනෝවිඤ්ඤාණ මට්ටමකින්ම තමයි තියෙන්නේ සන්නස. නින්ද කියන එක. තදමන්නේ. ඒ කියන්නේ ඒ විදිහේ තමයි වෙන්නේ අපිට අර එක එක දිගටම මේ බලාංග මට්ටම තුලම රැඳිලා ඉන්නවා කියන දේ වෙන්නේ නැහැ. අපිට හැම වෙලාවකදීම හිත කියන දේ මහත් එක තැනක තියෙන්නේ නැහැ. අර මුළු නැවත නැවත සමර්මර උපද්දවන ගතිය නිසා. ඒක නිසා අපි නැවත නැවත හිතෙන් අරමුණක් උපදවන උපදව අරමුණ දෙකට ඒක දැනගන්නවා. මේ විදිහට හිතෙන් හිතෙන් මේ ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා. ඔව් පැහැදිලි සානස ඔබ වහන්සේ බොහොම කිං සානස තිරුවන් සරණයි. එහෙනම් කල්පනා කරගන්න හැම දිනම අවශ්‍යදී සද්ධර්ම ශ්‍රවණය කරගෙන බොහොම වටිනා කුසල ධර්ම රාශිය දිනාව තම තමන්ගේ ජීවිතවල ප්‍රසිද්ධ කරගන්න තියෙනවා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සියලු කුසල ධර්මයන් අපිට හැමදාම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, ඒ වගේම අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ අපේ රාම ස්වාමීන් වහන්සේට මේ සාවින්නාසල දෙනමතු මේ සියලු කුසල ශක්තිය හේතු වාසනා වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සලසේවා. සාවින්නාසල දෙනමතු උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්පනා කරගන්න මේ හැමදිනාටම හැමදිනාගේම ඉෂ්ටකාරක යම් දේවගණ සමූහයක් වින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන් උත්සාහණීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා. මේ හැම දිනා නමින්ම මිය පරලෝකීය යම් ඥාතිවරයෙක් ඉන්නවා නම් ඒ සෑම සිල් ඥාති වර්ගයා මේ පින තමන් කළ පින මේ සතුටින් සාධනාදී කම්මෝදා වෙත්වා. ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සංකේතන. මේ පින්වත් සෑම සිල් දෙනාටම මේ යෝනිසෝ මනසිකාරයේ මේ සද්ධර්ම ශ්‍රවණය ගුරු කටු භයංකර දුක්සයි සසරින් ඉතුරුව ලබන අමත මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු පාරමිතාවක් වෙත්වා කියලා සමහත් සාධිනවා. විවාදන සීලස නිච්ඡං වත්තා පජායිනෝ චත්තාරෝ ධම්මා වත්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සම්පතු. සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං සේන මයාලද්දම් පච්චසුම් වන්දිතු වලං සාරිසුත්තානං ආගතං පටිපාටියා සද්දාසුරං දයාවරං සිතං සම්මාදං සද්දසුත්තං සුමාතං සම්මාදං ප්‍රියන්තං සේවන්තං සේවන්තං.